ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබට මා කියා දෙන්න අදහස් කළේ දීඝනිකායේ දේශනාවක්. දීඝනිකායේ පළවෙනි කොටසේ තමයි මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම කේවඩ්ඩ සූත්‍රය. කේවඩ්ඩ සූත්‍රය. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර නාලන්දාවේ පාවාරික අඹවණේ, මගධ දේශයේ නාලන්දා කියන ප්‍රදේශයේ පාවාරික අඹවණේ. නාලන්දාව ඉතා ප්‍රසිද්ධයි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගම. එහි පාවාරික අඹවණේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. කේවඩ්ඩ කියන පින්වත් කෙනෙක්, ගෘහපතියෙක්, ඒ කියන්නේ ගිහි පින්වතෙක්, බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියනවා. කියන ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ නාලන්දාව ඉතාම දියුණුයි, ඉතාම සමෘද්ධිමත්, විශාල ජනකායක් නාලන්දාවේ වාසය කරනවා. ඒ වගේම විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් ඉන්නවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ නිසා මේ නාලන්දා නගරේ ඉර්ධි ප්‍රාතිහාරය දැක්වීම පිණිස එක භික්ෂූන් වහන්සේ නමකට පවසන සීක්වා කියලා කිව්වා. එතකොට මේ නාලන්දාවේ ඉන්න ජනතාව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තව තවත් පහදීවි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්න ජනතාව තව තවත් පහදීවි. ඔව්, ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් යොදවන්න ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, නකෝ අහං කේවඩ්ඩ භික්ඛූනං ඒවං ධම්මං දේශේමි. කේවඩ්ඩ, මම භික්ෂූන්ට ඔය විදිහට ධර්ම දේශනා කරන්නේ නැහැ. මොකද්ද? ඒත තුම් මේ භික්කවේ ගිහිනං ඕදාත වසානං උත්තරි මනුසු ධම්මා ඉද්දි පාටිහාරියෙන් කරුතාති. මම කියන්නේ භික්ෂූන් වහන්සේලාට මහණෙනි, මෙහෙන්න ඔබ ගිහින් ගිහි ජනතාව මැද්දට ගිහිල්ලා ඉර්ධි ප්‍රාතිහාරය පාන්න කියලා ඒ බඳු ධර්මයක් දේශනා කරන්නේ නැහැ කිව්වා. එතකොට මේ කේවඩ්ඩ කියන කෙනා බුදුරජාණන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මා ඒ කාරණේ ප්‍රකාශ කළේ භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන්, එහෙම මේ නරක අදහසකින් නෙමෙයි. මා කිව්වේ, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ නාලන්දාව හරි සමෘද්ධිමත්, විශාල ජනකායක් වාසය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමක් මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩ යෙදෙව්වොත් මේ ජනතාව තවත් පැහැදීම වැඩි කරගනීවි කියලයි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවන වතාවෙත් ආයමත් කියනවා, පින්වත් කේවඩ්ඩ, මම භික්ෂුන් වහන්සේලාට ඔය විදිහේ බණක් නම් දේශනා කරන්නේ මහණෙනි, මෙහෙ ඉන්න ඔබ දැන් ගිහිල්ලා ගිහියන් අතරට ගිහිල්ලා හාස්කම් පෙන්වන්න කියලා එහෙම ධර්මයක් නම් මා දේශනා කරන්නේ නැහැ. ගිහියන් අතරට ගිහිල්ලා හාස්කම් පෙන්වන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ යා තුන්වෙනි යතාවෙත් කියන, අනේ ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම මේ නරක හිතින් කියපු කතාවක් නෙවෙයි. මා මේ කිව්වේ මේ නාලන්දාව හරි සමෘද්ධිමත්, මිනිස්සු සෑහෙන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නේ, එක භික්ෂුන් වහන්සේ නමක් දෙව්වොත් ඉර්ධි ප්‍රාතිහාරය පාන්න මේ මිනිස්සුන්ගේ පැහැදීම තවත් වැඩි වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන කාරණයක් ඉදිරිපත් කරනවා. කියනවා, මේ කේවඩ්ඩ, මං අවබෝධ කරගෙන තියෙනවා ඉර්ධි ප්‍රාතිහාරේ තුනක්, ප්‍රාතිහාරේ වර්ග තුනක්. බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා ප්‍රාතිහාර්ය වර්ග කීයක්ද? තුනක්. ඒ තුන තමයි ඉරිදි ප්‍රාතිහාර්යය, ආදේශනා ප්‍රාතිහාර්යය, අනුශාසනා ප්‍රාතිහාර්යය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දැන් මේ කේ වඩ්ඩ මොකද්ද මේ ඉරිදි ප්‍රාතිහාර්යය? මෙන්න ඉරිදි ප්‍රාතිහාර්යය මොකද්ද? ඉරිදි ප්‍රාතිහාර්යය මේ විදිහට කියනවා, අනේක විಹಿತං නිද්දි විද නොඑක ආකාරයෙන් ඉරිදි පෙන්වන්න පුළුවන්කම. ඒ තමයි එයා එක්කෙනෙක් වෙලා ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පේන්න සලස්සනවා. ඊළඟට එයා බොහෝ තැන්වල එකම විදියට පේන්න සලස්සනවා. ඊළඟට මේ බිත්ති කඳු සියල්ල විනිවිදගෙන එහාට මෙහාට යන්න පුළුවන්. කොහොමද මේ නිකන් මේ ආකාශය යනවා වගේ මේ කඳු අතරින්, ඔව් කඳු මැද්දෙන් යන්න පුළුවන්. ඒ වගේම වතුරේ බහැපු එක්කෙනෙක් වතුරේ උඩට යටට මතුවෙමි පීනනවා වගේ පොළවේ කිමිදෙන්න පුළුවන්. ඊළඟට පොළවේ ඇවිදගෙන යනවා වගේ ජලයේ ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වගේම කුරුල්ලෙක් කිගිලෙනවා වගේ අහසේ පළඟක් බැඳගෙන යන්න පුළුවන්. මේසා මහා ඉරිදිමත් සදහිරු දෙක ඉරිදිමේ වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. බඹලෝ දක්වාම කයෙන් වශයෙන් කරන්න පුළුවන් කියනවා. දැන් බලන්න මේව තමයි ඒ කාලේ තිබිච්ච ඉරිදි ප්‍රාතිහාර්ය. දැන් ඉතින් අපේ රටේ මිනිස්සු ගත්තොත් අලු ටිකක් නගුවත් කවුරු හරි කෙනෙක් ආයිති වෙන මොකෝවත් ඕනේ නැහැ. ඇයි? ඒකම තමයි හාස්කම. අලු චුට්ටක් මවන්න පුළුවන් නම්, මොන හරි චූටි සෙල්ලම් බඩුවක් මවලා දෙන්න පුළුවන් නම් මහා විශාල දෙයක් හැදිට පේන්නේ. ඊතරම්ම ලෝකේ ඉරිදී කියන එක ලෝකේ නෑ. දැන් මේව තමයි තිබිච්ච ඉරිදී. ඒ කාලේ ඉරිදී කියලා කියන්නේ මේවට අලු මවන ඒවා. මේ ඒ කාලේ ඒක මේ නියපොත්තටවත් තරම්වත් පිළිගැනීමකුත් නෑ, ගණන් ගනිල්ලකුත් නෑ. මේ කාලේ තමයි මේ මහා විශාල දේවල්. ඔන්න ඕකට තමයි කියන ඉරිදි ප්‍රාතිහාර්ය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා, එතකොට කේවඩ්ඩ යම්කිසි භික්ෂුවක් ඔය ඉරිදි ප්‍රාතිහාර්ය දැක්කුවොත් ශ්‍රද්ධාවන්ත කෙනා නම් ඒකට සන්තෝෂ වෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනා මොකද කරන්නේ? ඒ ඉරිදි ප්‍රාතිහාර්ය සතුටින් බලනවා. කොහොමද ඒ අහසින් යනවා? එක්කෙනෙක් වෙලා ඉඳගෙන බොහෝ තැන්වල පිණී සිටිනවා. බොහෝ දෙනෙක් වෙලා ඉඳගෙන එක්කෙනෙක් වගේ පිණී සිටිනවා. ඊළඟට මේ කඳු සියල්ල ඕන එකක් විනිවිදගෙන ගමන් කරන්න පුළුවන්, ආකාශය යන්න පුළුවන්, පොළවේ කිමිදෙන්න පුළුවන්, ජලයේ සක්මන් කරන්න පුළුවන්. මේවා ඔක්කොම කරනකොට ඒ ශ්‍රද්ධාවන්ත කෙනා ඒක දැකලා මොකද කරන්නේ? එයා ශ්‍රද්ධාව නැති එක්කෙනෙක් එක්ක මේ කාරණේ කියනවා. කියන්නේ කොහොමද? අපේ ස්වාමීන් වහන්සේගේ ඉරිදිමත් බව මහා ආශ්චර්යයි, මහා අද්භූතයි, මහානුභාව සම්පන්න කෙනෙක්. අපේ ස්වාමීන් වහන්සේ මන් දැක්ක මෙහෙම අහසෙන් වඩිනවා, බොහෝ දිනක් වෙලා පෙනී හිටිනවා. ඊළඟට මේ විදිහට වෙනවා, ජලයේ සක්මන් කරනවා, පොළවේ කිමිදෙනවා, මේ කඳු බෑවුම සියල්ල විනිවිදගෙන යන මන් දැක්ක කියලා අපේ ස්වාමීන් වහන්සේ බඹලෝ දක්වාම මේ චිත්ත චේතු වාසී ප්‍රාප්තයි කියලා කියනවා. අර ශ්‍රද්ධාව නැති එක්කෙනා මේක පිළිගන්නේ නෑ. ශ්‍රද්ධාව නැති එක්කෙනා කියනවා, අයියෝ ව මොනවද ගන්ධහරී කියලා විඥාවක් තියෙනවා. එහෙනම් ඔහෙලගේ ස්වාමීන් වහන්සේ ඒ කරනවා ඇත්තේ ඒ විඥාව තමයි. ඒ විඥාවටත් පුළුවන් කියනවා ඒ ඔක්කොම කරන්න. ගන්ධහරී කියන විඥාවට පුළුවන් කියනවා මේ එක්කෙනෙක් වෙලා ඉඳගෙන ගොඩාක් තැන්වල පෙනී හිටින්න. ගන්ධාරය කියන විඥාවට පුළුවන් කියනවා අහසින් යන්න. ගන්ධාරය කියන විඥාවට පුළුවන් කියනවා ජලයේ සක්මන් කරන්න. ගන්ධාරය කියන විඥාවට පුළුවන් කියනවා ඔව් පොළවේ කිවිදෙන්. ඒතර ගන්ධාරය කියන විද්‍යාවට ඒව කරන්න පුළුවන්. ඒතර බලන්න ඒව තමයි. එහෙනම් අලුමැවිල්ල කියන එක සාමාන්‍යම ගන්ධාරි විද්‍යාවටත් වඩාම බාල එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට මෙන්න මේ කාරණේ නිසා ආන ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට අර ශ්‍රද්ධාව නැති එක්කෙනා ඔහොම කියන්නේ බැරිද කේවඩ්ඩ කියලා අහනවා. අනේ ස්වාමීනි එහෙමනම් කියයි කියනවා, කේවඩ්ඩේ ආන්නේ නිසා ඔන්න ඔය ආදීනවය, ඔන්න ඔය නරක පැත්ත දැකලා තමයි කියනවා මම මේ ඉරිදි ප්‍රාතිහාර්ය ගැන පැහැදීමක් නැත්තේ. මං ඉරිදි ප්‍රාතිහාර්ය ගැන පිළිකුල් කරන්නේ ලැජ්ජාවෙන් ඒ නිසා කියනවා. බුදුරජාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය ගැන පැහැදීමක් නැති පිළිකුල් කරන ලැජ්ජාවට පත්වෙන කෙනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අනිත් ප්‍රාතිහාරය තමයි ආදේශනා ප්‍රාතිහාරය කියන. මේකයි ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ. කේවඩේ භික්ෂුවක් ඉන්නවා. එයාට පුළුවන් ඕනම පුද්ගලයෙකුගේ සිත දිහා බලන්න. සිත දිහා බලලා කියන්න පුළුවන් දැන් ඔයා මෙන්න මේ කාරණේ තමයි දැන් මේ හිතන්නේ. ඔයා දැන් මේ විදිහට කල්පනා කරනවා. ඊළඟ මොහොතේ ඔයාට මේ සිටිවිල්ල එනවා. කීයකට දැන් මේක අහගෙන ඉන්න එක්කිනාට මොකද වෙන්නේ? පුදුමයටපත් වෙනවා. ඉතින් මේක කියනවා ශ්‍රද්ධාවන්ත කෙනෙකුට භික්ෂුවක් ගිහිල්ලා. කියන්න යා මොකද කරන්නේ? පැහැදීමකටපත් වෙලා එයා පැහැදීමක් නැති එක්කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා හරි ආශ්චර්යයි කියනවා. හරි පුදුම සහගතයි කියනවා. අපේ ස්වාමීන් වහන්සේ මහා ඍද්ධිමත් කියනවා. මහා අනුභව සම්පන්නයි කියනවා. අපේ ස්වාමීන් වහන්සේ හිත දිහා බලලා කතා කරනවා කියනවා. දැන් ඔබ හිතන්නේ මේකයි. දැන් තව පොඩ්ඩකින් උඩ මේක හිතෙනවා. කියලා මේ කතා කරලා කියනවා හරි පුදුම එකක් කියනවා. අර ශ්‍රද්ධාව නැති එක්කෙනා කියනවා ආ ඕක මොකද්ද? මණිකා කියලා විද්‍යාවක් තියෙනවා නේද? ඒ මණිකා කියන විද්‍යාවටත් ඔය වැඩේ ඔය විදිහටම කරන්න පුළුවන් කියනවා. ඒ නිසා ඕකේ මහා අමුත්තක් ඔය කියන තරම් ඔයා කියන තරම් මහා විශ්මිත දෙයක් අනේ ඕකේ නෑ කියන ඕක නම් කරන්න වැත්තේ අර මණිකා කියන විද්‍යාවෙන් තමයි කියන ඔහෙලගේ හාමුදුරුවෝ ඕවා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා කේවඩකින් කේවඩ අර ශ්‍රද්ධාවක් නැති අවබෝධයෙන් පැහැදීමක් නැති පුද්ගලයා ශ්‍රද්ධාවන්ත කෙනාට උහම කියන්න බැරිද? අනේ ස්වාමීනි කියන්න නම් පුළුවන් කියන. ඔන්න ඔය නිසා කේවඩ ඕකේ ආදීනවය දැකලා තමයි කියනවා ආදේශනා ප්‍රාතිහාරයේ කෙරෙහි මගේ පැහැදීමක් නැත්තේ. කලකිරීම පිළිගුණක් තියෙන ඒ නිසා කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන් වුණාට උන්වහන්සේ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. ආදේශනා ප්‍රාතිහාරය උන්වහන්සේට පුළුවන් වුණාට ආදේශනා ප්‍රාතිහාරය ගැන පැහැදීමක් තිබුණේ නැහැ. එහෙනම් උන්වහන්සේත් ඒ වගේන පැහැදීමක් තිබුණ නැත්නම් අලුචුට්ටමව කියලා අපි කොහෙත්ම පහදින්න වටින්නේ නැහැ. ඒ නිසා අපි බෞද්ධ ජනතාව හැටියට අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ අපි පහදින්න තියෙන්නේ බුද්ධිමත් විදියට. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පහදින පිළිවෙල. මොකද්ද මේ කේවඩට කියනවා? කේවඩ මේ අනුශාසනී ප්‍රාතිහාරය කියලා එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? අනුශාසනී ප්‍රාතිහාරය කියලා. මොකද්ද ඒකට කියන්නේ? අනුශාසනී ප්‍රාතිහාරය තමයි මේක. භික්ෂුව අනුශාසනා කරන මිනිසුන්ට පින්වත්නි මෙන්න මේවා ලාමක විතරක, මේවා විතරක කරන්න එපා. පින්වත්නි මේවා හොඳ විතරක, මේවා විතරක කරන්න. පින්වත්නි අකුසල් මෙනෙහි කරන්න එපා. පින්වත්නි කුසල් මෙනෙහි කරන්න. පින්වත්නි මේවා අකුසල් මේවා අත්හරින්න. මේවා කුසල් මේට පැමිණ වාසය කරන්න. මෙන්න මේකටයි කේවඩ අනුශාසනී ප්‍රාතිහාරය කියලා කියන්නේ. මෙන්න මේ අනුශාසනී ප්‍රාතිහාරය කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේලා ලෝකේට පහළ වෙන්නේ. දැන් ඔන්න කේවඩට බුදුරජාණන් වහන්සේ හොඳ දීර්ඝ විස්තරයක් දැන් කියා දෙන්න හදන්නේ. කියන කේවඩ මේ ලෝකේ තථාගතอรහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේනම පහළ වෙන උන්වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා කියන මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන්ගෙන් යුතු මේ ලෝක ප්‍රජාව තුළ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තු ධර්මය දේශනා කරනවා. සෝ ධම්මං දේශේති. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසාන කල්යාණං මුලමෙදාග ඊතා යහපත් සාත්තං සබ්බ්‍යංජනං අර්ථ සහිත ව්‍යංජන සහිත. ව්‍යංජන කියලා කියන්නේ ප්‍රකාශන වචන. ආය කිසි අවුලක් නැති පිරිසිදු නිර්මල වචන. ඒ නිර්මල වචනවල පැහැදිලි අර්ථ නිර්මල අර්ථ මත වෙනවා. උන්වහන්සේගේ වචනවල මේ වචනේ වැරදි, මේ වචනේ මේ ඇලපිල්ල වැරදි, මේ ඉස්පිල්ල වැරදි, මේ වචනේ මෙහෙම නෙමෙයි තියෙන්න ඕනේ කියලා එක වචනයක් වෙනස් කරන්න නෑ. ඒ සෑම පිරිසිදු නිර්මල වචන. ඒවා නියම අර්ථය මත වෙනවා. කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යය මුළුමනින්ම පාරිසුද්ධ පිරිසිදු නිවන් මඟ දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ ධර්මයේ කෙනෙක් අහනවා. තන් ධම්මං සුනාති. කවුරු හරි කෙනෙක්, ගෘහපති කෙනෙක්, ගෙදරක වාසය කරන කෙනෙක්, ඔය හරි පවුලක ඉපදිච්ච කෙනෙක්. ඔව් මේ ධර්මයේ අහනවා. මේ ධර්මයේ අහනකොට තෝ සෝ තන් ධම්මං සුත්වා. එයා ඒ ධර්මයේ අහලා තථාගතේ සද්දං පටිලබති. තථාගතයන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න බලන්න ඉස්සල්ලාම වෙනදී. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ නාලන්දාවේ කේවඩ කියන කෙනාටයි මේ දේශනාව කරන්න කියනවා. එයාට ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියන්නේ. දැන් බලන්න අර කලින් දෙකේදී ඒක නෙමෙයි නේද උනේ. කලින් ඍදි ප්‍රාතිහාර්ය පාන්න පටන් ගත්තාම අරයා කියනවා අයියෝ ඔක මොකද්ද? ගන්ධහාරී කියලා විද්‍යාවක් තියෙනනේ ඔහිලගේ හාඳුරු ඒ විද්‍යාව පෙන්වන්න ඇති කියලා. අර හිත ගැන බලලා කතා කරාම ගැන කියනවා නේ ඕක මොකද්ද? මාණිකා කියලා විද්‍යාවක් තියෙනවා ඔයගලගේ හාමුදුරු එහෙනම් ඒ විද්‍යාව පෙන්වන විද්‍යාකාරයෙක් වෙන්න ඇත කියලා. මේ ධර්මයේ නියම ධර්මයේ ප්‍රකාශ කළාට පස්සේ මේ ධර්මයේ අහපු එක්කෙනාට ඇති වෙන්නේ ඒක නෙමේ මොකද්ද? ඔව් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඇති වෙලා සෝ සද්ධාලාභේන සමන්නාගතෝ. ඒ කෙනා ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙලා. එතකොට ඒක මොන ලාභෙද? ශ්‍රද්ධාලාභය. මේ ශ්‍රද්ධාලාභය තමයි අපිත් ඇති කරගන්න ඕනේ. මේ ශ්‍රද්ධාලාභය ඇති කර ගැනීම කියන එක ලේසි එකක් නෙවෙයි. මේකට හොඳට නුවණකුත් තියෙන්න පාය. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ඒ විදිහටම ඒ කියන්නේ මේ ධර්මයට අනුකූලව නුවණින් විමසන්නත් තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙලා එයා කල්පනා කරනවා මෙහෙම. ඇයි බුදුරජාන් වහන්සේ කෙලින්ම නිවන පිරිසනේ ධර්ම දේශනා කරන්නේ? දේශනා කරනකොට එයා කල්පනා කරනවා ගිහෙක් කෙනා. මොකද එයා කල්පනා කරන්නේ? සම්බාදු ගරාවාසු මේ ගෙදර ඉන්න කෙනන් හරියන්නේ. රජාපතු මේ කෙලිස් ගොඩවල් විතර. අබ්බෝ කාසු පබ්බජ්ජා පැවිදි වුණොත් නම් ආකාශි වගේ. නයිදන් සුකරං අගාරං අජ්ජා වසිතා ඒකන්ත පරිපුන්නං ඒකන්ත පරිසුද්ධං සංඛලිකිතං බ්‍රහ්මචරියං චරිතු. මේ තරම් පාරිශුද්ධ මේ නිවන් මඟ මට මේ ගෙදර ඉඳගෙන නම් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මං කිස්රවුල් බාලා පැවිදි වුණොත් තමයි හොඳ. ඉතින් කියනවා කේ වඩේ ඊට පස්සේ කියනවා ඔක්කොම නෑදෑයන්ව අත්තරිනෝ ටිකක් වේවා ගොඩක් වේවා නෑදෑය ටික අත්හරිනවා. ඔක්කොම දීපල වස්තුව ටිකක් වේවා ගොඩක් වේවා එයා අත්හරිනවා. අත්තරලා ඥාති පිරිවර අත්තරලා මොකද කරන්නේ? කසාවත් දරාගෙන. කසාවත් කියන්නේ කහපාට නෙමෙයි, කසා කියන්නේ කසායේ වස්ත්‍ර, කසට. ඔව් කහට පෙවු වස්ත්‍ර පරවාගෙන ගී ජීවිතී අත්හැරපු පැවිදි බවට පත් වෙනවා. අන්න එහිමයි ඒ කෙනා ඒ ජීවිතී ඇති කරගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? පැවිදි වෙලා ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. මොකද ඉස්සෙල්ලා යා කරන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. ආචාර ගෝචර සම්පන්නෝ නියම විදිහේ ඇවතුම් පැවතුම් ඇතුව වාසය කරනවා. ඉන්ද්‍රියේසු ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. අනුමාත්‍ර වූ වරදෙහිත් බය දකිමින් වාසය කරනවා. ඊළඟට ශික්ෂාපදවල සමාදන් වූ ශික්ෂාපදවල හික්මෙනවා. ඊළඟට ඊටාම කුසල සහගත කාය කර්මයන්ගෙන් වාසය කරනවා. පිරිසිදු ජීවිතයක් ගෙවනවා. සීල සම්පන්න වෙනවා. අසකනනාසේ දිවකය මන කියන ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. භෝජනේ මත්තඤ්ඤු. ඒ කිව්වේ ආහාරයේ පමණ දන්නවා කියන්නේ. ආහාර ගැනීමෙහි අර්ථය දන්නවා. අර්ථය දන්නවා කියන එකයි. සති සම්පජඤ්ඤේ නන්න සිහිනෝණින් යුක්ත වෙනවා. දැන් බලන්න උදේ කියපේකට ගැලපෙලා යන හැටිනේ. ඇයි බුදුරජාණන් වහන්සේ නමැති මහා කල්යාණ මිත්‍රෝත්තමයා හම්බ වුණාම මේ මිනිස්යන් කරන දේ මේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කේවඩට මේක තෝරලා දෙනවා. මේ කේවඩට කියනවා කේවඩ දැන් භික්ෂුවක් සිල්වත් කෙනෙක් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි කියනවා. මොකද්ද? පානාතිපාතම් පහය. පානාතිපාත කියන්නේ සතුන් මරීම අත්තරිනු. එයින් වලකින පානාතිපාත පටිවිරුත් වලකින. නිහිත දඬු දඬු මුගුරු පාවිච්චියක් යාගේ නැහැ. නිහිත සත්තු අව්‍යායුධ පාවිච්චියක් නැහැ. ලැජ්ජී දයාපන්නෝ සතුන් කෙරෙහි ඔව් සතුන් කෙරෙහි හිතා කර ලැජ්ජයි දයාවන්ත කෙනෙක් වෙලා ඉන්නවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. හිතානුකම්පීව වාසය කරනවා. මේකයි ති සීලෙට හිතානුකම්පී වාසය කිරීම. ඊළඟට එයා නුදුන් දේවල් ගන්නෑ. ඒක එයා අත්හරිනවා. අදින්නාදානෙන් වලකිනවා. දින්නාදායි දීපු දෙයක් පිළිගන්නවා. දින්න පාටිකංකි දීපු දෙයක් විතරක් පිළිගන්න කැමති වෙනවා. අතේනේන අතේනේන කියන්නේ හොර හිතක් නැතුව. සුචි භූතේන පිරිසිදු ජීවිතයකින් වාසය කරනවා. හොර හිතක් නැතුව. ඊළඟට අබ්‍රහ්මචර්යම් පහය. අබ්‍රහ්මචාරී බව අඳුරු කරනවා. බ්‍රහ්මචාරී යෝති බඹසර රකින්න කෙනෙක්. ආරාචාරී විරතෝ මේතුනා ගාම ධම්මා. අග්‍රාම්‍ය ධර්මයක් වෙන මෛතුණියෙන් වැළකී වාසය කරනවා. මේක සීලෙ. ඊළඟට මුසාවාදම් පහය. මුසාවාදා අපටි විරතෝ hoti. බොරු කියන්නේ නැහැ යා. බොරු කීමෙන් වැළකුණා. බොරු කීමෙන් වැළකීලා මොකද කරන්නේ? සත්‍යවාදී. සත්‍යවාදී සත්‍ය සන්දෝ. සත්‍ය ගලපන කෙනෙක්. තේතෝ ස්ථිර වචන ඇති කෙනෙක්. පච්චායිකෝ අනුන්ගේ පිළිගැනීමට ලක් වෙන වචන කතා කරන කෙනෙක්. අවිසංවාදක ලෝකස මේ ලෝකයට අරුබුද හදන කෙනෙක් නෙවෙයි. මේක සීලේ. ඊළඟට කේලම අත්හරිනෝ. කේලමෙන් වලකින. මොකද්ද කේලම? ඉතෝ සුත්වාන අමුත්‍රා අඛාතා ඉමේ සම්බේදාය. මෙතනින් අහගෙන ගිහලා එතන කියන්නේ මෙතන බිඳවන්න. අමුත්‍ර වාසුත්වාන ඉමේ සංඝඛාතා අමු සම්බේදාය. අතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ එතන බිඳවන්න. දැන් සාමාන්‍යයෙන් ඒක තමයි හරියට තියෙන්නේ. මේ වචනේ අහගෙන ගිහලා එතනද කියන අපි මෙහෙම කතා කර කර ගියා. අනේ බලන්නකෝ. අපි හිතුවේ නෑ යා එහෙමයි කියලා. ඔයාලට මෙන්න මෙහෙමයි මෙහෙමයි කිව්වේ කියනවා. ආ එහෙමද? ඔව්. එහෙනම් යා ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා ආ මේක තමයි හරියට තියෙන්නේ. නිසා මෙයින් අත් දෙන්නේ. මෙයින් අත් මිදලා මොකද්ද තියෙන්නේ? ඉති බින්නනංව සන්දාතා විදිච්ඡයව සමගි කරවනවා. විදිච්ඡයව සමගි කරවනවා. සංහිතානංව අනුප්පදාතා සමගි වෙච්ඡය තවත් සමගි කරවනවා. සමග්ගා රාමෝ සමගියට සතුටු වෙනවා. සමගියට කැමති වෙනවා. සමග්ග නන්දි සමගියෙන් සතුටු වෙනවා. සමග්ග කරණින් වාචම් බහසිතා හෝති. සමගිය ඇතිවීමේ වචන කතා කරනවා. මේක තමයි මේ භික්ෂුවගේ සීලවත්කම. පරුස වචනේ දුරු කරලා පරුස වචනේ බැහැර කරලා මොකද කරන්නේ? නේලා මිහිරි කන්න සුඛා කනට සැප ප්‍රේමණීය පෙම්වත් හදයංගම හෘදයාංගම පෝරි ශිෂ්ට සම්පන්න බහුජන කාන්තා බොහෝ ජන කාන්ත වූ බහුජන මනාපා බොහෝ ජන මනාප වූ වචන කතා කරනවා. සම්පප්පලාප සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ඊළඟට මොකද කරන්නේ? සම්පප්පලාප අත්හැරලා අත්ථවාදී ඔව් කාලවාදී කාලයට ගැලපෙන ආර්ථවත් භූතවාදී සත්‍ය වචන ධම්මවාදී ධර්ම වචන විනයවාදී ඒ වචන කතා කරනවා. කතා කළා නිධානවතින් වාචම් භාසිතා හෝති. මේ හදවතේ රඳවා ගන්න පුළුවන් වචන කතා කරනවා. ඉතින් මේ නිසා අන්නේ වගේ යහපත් වචන කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේක මොකද්ද? මේක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මොකද්ද ඒක? ඔව් ඒ ප්‍රාතිමෝක්ෂ සංවරට සීලයට අදාළ තව සිල්පද ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේකේ තියෙනවා ඒකෙනා ඊට පස්සේ වලකින දේවල්. මොනවද වලකින්නේ? ගස්වැල් ආදී සිඳලීමෙන් වලකිනවා. විකාල භෝජනයෙන් වලකිනවා. ඒ වගේම නැටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන ආදීෙන් වලකිනවා. මල් සුවඳ දැරීම ආදියෙන් වලකිනවා. විසිතුරු වස්ත්‍ර ආභරණ වලින් ඇගපත සැරසීමෙන් වලකිනවා. උච්චාසයන මහාසයනයෙන් වලකිනවා. මිල මුදල් පරිහරණයෙන් වලකිනවා. අමු දහන්නේ පිළිගැනීමෙන් වලකිනවා. අමු මස් වර්ග පිළිගැනීමෙන් වලකිනවා. ඊළඟට ඒ කාලේ බලන්න ඒ කාලේ තිබිලා තියෙන මේ ස්ත්‍රී කුමාරිවරු පිළිගැනීම තිබිලා තියෙන ඒ කාලේ ඒකෙන් වලකිනවා. ඊළඟට දසිදස්සම් පිළිගැනීමෙන් වලකිනවා. ඒ කාලේ සත්තුත් පිළිගන්න තියෙනවා. එළුවෝ, බැටළුවෝ, ඌරු, ගොන්නු, කුකුළෝ මේ වලකිනවා තියෙනවා ඉවෙන්. ඒ වගේම ඇත්තු, ගවයන් ආදී පිළිගැනීමෙන් වලකිනවා. කෙත්වත් පිළිගැනීමෙන් වලකිනවා. ඊළඟට දූත වැඩ, දූතෙය ගමනාගමනෙන් වලකිනවා. ඒ වගේම වෙලහෙළදාම් කිරීමෙන් වලකිනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ මිනිසුන්ට තියෙන කරදර කිරීමෙන් වලකිලා එයා ජීවත් වෙනවා. මේ ඔක්කොම අයිති මොකද්ද? ඒ භික්ෂුවගේ සීලයයි. ඊළඟට මේකේ තියෙනවා නමුත් තේවඩ ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ඒ කාලේ වෙන සිද්ධි. ඒ කාලේ වෙන සිද්ධිය ගැන කියද්දි කියනවා ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ශ්‍රද්ධාවෙන් දීපු බොජුන් වළඳලා මේ විදිහට බඩු මුට්ටු රැස් කරනවා කියන කෑම බීම ඒ වගේම ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන ගඳ ආමිස ආදිය ඒවා එකතු කර කර මහ විශාල වශයෙන් ඒවයින් සතුටු වෙවී ඉන්නවා කියනවා. ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ විදිහට ඉන්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ වගේම මේ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සද්ධාවෙන් දීපුව වළඳලා යනවලු එක එක නැටුම් බලන්න යනවලු, සංගීත සම්දර්ශන වලට යනවලු, ඊළඟට අනිත් නැටුම් වලට යන කලගෙඩි සෙල්ලම් බලන්න යනවා. ඒ කාලේ තියෙන දේවල්. ඔව් මේකේ තියෙන අස්ති යුද්ධ, බලිබිලි පූජාවල් කරන දෙවියන්ට කරන නැටුම් බලන්න යනවා. ඊළඟට උණගස් සොසවා කරන ක්‍රීඩාවන් බලන්න යනවා. ඇත්පොර, අස්පොර, ගවපොර, ගොම්පොර, එළුපොර, බැටළුපොර, කුකුල්පොර, වටුපොර, පොළුහරඹ, මල්ලවපොර මෙය බලන්න යනවා. ඊළඟට අර හමුදා විසුරුවන තැන් ඒ කාලේට මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු බලන්න යන ඒවා. එතකොට ඒ බලන්න යන එක ඒකෙන් වලකිනවා කවුද? ඒවෙන් වැළකී සිටීම සීලය. ඒ වගේම තියෙනවා මේගොල්ලෝ මේ ඒ කාලෙට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මොකද කරන්නේ? මේ නොයේ ක්‍රීඩා, මේකේ තියෙනවා ක්‍රීඩාවල නම් තියෙනවා අටපා කෙලිය, දසපා කෙලිය, අහස් කෙලිය, මඩුළු පැනුම, දාදු කෙලිය, කල්ලි ගැසුම, ගුඩ කෙලිය, නලා පිඹුම, ඒ වගේම කරණම් ගැසුම, ක්‍රීඩා රත පැදවීම, දුනු පැදවීම ආදී මේවා. එතකොට මේ සියල්ලෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වැලකී වාසය කරනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ උච්චාසයන මහාසයන තෝරලා. ඔන්න දැන් අද උදේ ඇති වුණනේ ප්‍රශ්න කිව්වේ උච්චාසයන මහාසයන. මේකේ කියනවා කේවඩ්ඩේ ඇතං ශ්‍රමණ බ්‍රාහ්මණෝරි ඉන්නවා ශ්‍රද්ධාවෙන්දින් වළඳලා උච්චාසයන මහාසයන වල ඉදී වාසය කරේ. මේවා කියනවා ආසන්දි. ආසන්දි කියන්නේ දික් සංගලා පුටුව. ඊළඟට තියෙනවා පල්ලංග කියන ලොකු විශාල අර පලං, මහා කොඳු පලස, වියමනෙන් විසිතුරු කළ එළිලොම් කලින් කළ ඇතිරිය, සුදු එළිලොම් වලින් කරපු ඇතිරිය, ඝන මල්ලි දූ එළිලොම් ඇතිරිය, ඊළඟට පුළුම් මෙට්ටය, සිංහ රූප වලින් විසිතුරු කළ එළිලොම් ඇතිරිය, දෙපැත්තේම ලොම් ඇති එළිලොම් ඇතිරිය, එක පැත්තක පමණක් ලොම් ඇති එළිලොමින් කළ ඇතිරිය, රත්තරණින් රන් නූලෙන් කැටයම් කරපු ඇතිරිය, කෝසෙය නූලෙන් කරපු ඇතිරිය, ඒ වගේම හස්තීන් පිටේලන ඇතිරිය, අස්වෙන් පිටේලන ඇතිරිය, ඊළඟට අඳුන් දිවි සමින් කරන ලද ඇතිරිය, කදලී මෝ නැමති මුවන්ගෙන් කරන ලද හමෙන් කළ ඇතිරිය, ඊළඟට තියෙනවා මේ රතු කොට්ට දිපසට යෙදු උස යහන් මහ යහන් පරිහරණය කරනවා ඒ කාලේ අනිත් අය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒක කරන්නේ නැහැ කියලා. ඔන්න දැක්කද? උස්සාසන මහසාර තෝරලා තියෙන හැටි. ඒතර මේකේ තියෙන්නේ වටිනා සුඛෝපභෝගී ආසන තමයි මේකෙන් ගන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ශ්‍රද්ධාවෙන් දීපු දේවල් වළඳලා ඇඟ සරසනවා. කොහොමද ඇඟ සරසන්නේ? මේ තියෙන ශ්‍රද්ධාවෙන් දුන් වළඳා ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සුවඳ සුණු වලින් ඇඟ උලයි. අත්පාදයේ මනාකොට සටහන් ඇතිකර ගැනීමට තෙල්ගා මඩි. සුවඳ දියෙන් නායි. උරහිස්වල මස් වැඩීමට මුගුරු වලින් තලයි. කඩපති මුහුණ බලමින් සරසයි. ඇස්වල අඳුන් ගායි. මල් පළඳයි. විලවුන් දරයි. හස්තාභරණ දරයි. හිස කුඩුම්බි දරයි. විසිතුරු සැරයටි දරයි. විසිතුරු බෙහෙත් නල දරයි. කඩු දරයි. විසිතුරු කුඩ දරයි. විසිතුරු පහවාන් දරයි. නලල් පට බඳි. සිළුමින බඳි. ඒ වගේම සෙමර වල් විදුනා දරයි. මේ ආදී දේවල් වලින් ඇඟපත සරසනවා. මෙයින් වැලකී මණ්ඩන විභූෂණට්ඨාන කියන මේවායින් වැලකී වාසය කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඊරවසින ඒ කාලේ හිටපු සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාවෙන් දුන් දන් වළඳලා මේවා කතා කර කර ඉන්නවා. රජු ගැන, සොරු ගැන, ඇමතිවරු ගැන, යුද්ධ ගැන, බය ගැන, ආහාර පාන ගැන කතා කර කර ඉන්නවා. ස්ත්‍රීන් ගැන, පුරුෂයින් ගැන, නළු නිළියන් ගැන, කුමාර කුමාරිකාවන් ගැන, ඊළඟට මෙන්න මේ වළං හදන තැන වෙච්ච දේවල්, නාන තුටි වෙච්ච දේවල්, ලෝකෙ ගැන, මුහුදු කෑම ගැන මේවා කතා කර කර ඉන්නවලු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් එහෙම නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ කොහොමද උපදෙස් දීලා තින්නේ? සම්නිපතිතානං වූ භික්කවේ ද්වයන්කරණිය. එක්ුණාම දෙකක් කරන්න කියනවා. ධම්මීවා කතා. ධර්මයේ කතා කරන්න. ආරියවා තුනී බාව. ඔනි ශබ්දෝ තමන්ගේ භාවනාව කරගෙන ඉන්න. ඔය දෙකෙන් එකක් තමයි කරන්නේ. ඊර්වස්සියේ ඒ කාලේට තව සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මොකද කරන්නේ? ශ්‍රද්ධාවෙන් දුන්න දාන වළඳලා ඒ පණ චුට්ටක් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ ඒ තියෙන වාද කරනවලු. වාද. තමුසි මෙහෙම දන්නවා. තමුසි දන්නේ ඕකද? මම මේකයි දන්නේ. ওই ධර්මයේ ඔහොම කිව්වට තමුසි මේක වරදවා කිව්වේ. ඕක ඔහොම නෙමෙයි කියන්නේ. මං කියාප කරුණ තමයි දැන් තමුසි ඉස්සල්ලා කිව්වේ. දැන් ඉස්සල්ලා කියපු එක දැන් තමුසි පස්සේ නැතේ කියනවා. කීකේ දැන් මේ කියන. ඊට පස්සේ කියන මං දැන් තියෙන තමුසිව දැන් පටලවලා තියෙන්නේ. දැන් පුළුවන් නම් දැන් ඔන්න මං වාදේ පටන් ගත්තා. දැන් පුළුවන් නම් මේක ලියහගන්න කියලා එහෙම වාද කරනවලු. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවකයන් එකතු වුණාම එහෙම වාද කරන්නේ නැහැ කියන. එයින් වැලකී වාසය කරනවා කියනවා. ඊළඟට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. මොකද කරන්නේ? එක එක්කෙනාගේ පණිවිඩ පණත් එහාට මෙහාට අරගෙන යනවා. එහෙම කරන්නේ නැහැ කියනවා. ඊළඟට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා බුදුන් වළඳා කුහකකම් කරනවා. මොකද කුහකකම් කියන්නේ? ලාභ සත්කාර පතාගෙන සිත් ඇද ගන්නා චාටුපස් කියනවා. ගිය අවුරුද්දේ නම් අපේ පින්වත් නෝන මහත්තයලා ගෙදර මේ වේකට දාන්නේ දුන්නා නේද? ඔව්. මේ කාලේ කොහමද කුබුරු සාරු නැද්ද? ඔව්. ඒ කාලේ මේ වෙනකට අපිට අඹ හම්බ වුණා. දැන් මේ දවස්වල අඹ හැදුන්නේ නැද්ද ගස්වල? එතකොට අර කඩෙන් හරි ගෙනල්ලා දෙනවනේ. ආ ඒවට තමයි කියන්නේ කුහකකම් කියලා. ඊළඟට පොඩි දරුවාට පස්සේ ආ එන්න බබා කියලා මොකද කරන්නේ? වඩා ගන්නවා. එතකොට ඒකට පහදිනවා. අනේ අපේ හාඳුරු, අපේ පුතාව, අපේ දුවව වඩා ගත්තා. ඒවෙන් තමයි ලාභේ, ලාභෙන් ලාභේ හොයනවා. එතකොට මේවෙන් වැලකී සිටිනවා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඊළඟට තව සමහර ඉන්නවා මේ ඒ කාලේ හිටපු අය ශ්‍රමණ බ්‍රාහ්ම ශ්‍රද්ධාවෙන් දීපු දේවල් වළඳලා ශාස්ත්‍ර කියනවා. අංග ශාස්ත්‍ර, නිමිති ශාස්ත්‍ර, උල්කාපාත ශාස්ත්‍ර, සුපින ශාස්ත්‍ර, ඒකේ සිහිනවල පවාපල ලක්ෂණ ශාස්ත්‍ර, ඊළඟට මූසිකච්චින්න විද්‍යාව කියන රෙදි මිය කැම රෙදි කැලේ අරන් යනවා එතනට. ගියාම දැනුත් තිබ්බනම් තමයි අගේ. ගෙනිච්චට පස්සේ මොකද වෙන්නේ? බලලා කියනවා මේ මේ මේක අපලයි කියනවා. ඔව්. ඊළඟට අග්නි හෝම, ගිතෙල් වලින් කරන පුද පූජාවල්, මේ තල වලින් කරන පුද පූජාවල් මේව ගැන. ඊළඟට අංග විද්‍යා, වාස්තු විද්‍යා, නක්ෂත්‍ර විද්‍යා, සිය විද්‍යා, භූත විද්‍යා, ඔව් සර්ප විදකම, මේ මීයන් කැහම තියෙන වේදකම්, මේ ඔක්කොම වේද හේදකම් ටික කරනවා කියන ඒ කාලේ හිටපු අය. නමුත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒව කරන්නේ නැහැ කියනවා. ඊළඟට සමහර අය මොකද කරන්නේ? හොඳට මිනිස්සු සද්දාන් දෙන දේවල් කාලා ඉවරලා ඒක ඒකේ ගුණාගුණ ලකුණු කියනවා. මේ මැණික, මේ අසවල් මැණික තිබුණොත් තමයි ලාභ ලැබෙන්නේ. අසවල් මැණික මෝසලයි. අසවල් විදියට මූණ තිබුණොත් හැඩේ සිරියාව තියෙනවා. අසවල් හැඩේ තියෙන මෝසලයි. මේ ආදි වශයෙන් ඊළඟට එක එක ලකුණු, දරුවෝ ගැන, කඩු ගැන, සතුන් ගැන, එක එක ලකුණු කියනවා කියලා මිත්‍යා ජීවීන් ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මිත්‍යා ජීවයේ අත්හැරලා වාසය කරනවා. ඊළඟට ශ්‍රද්ධාවෙන් දෙන දම්පැන්වල දූ ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණය කරලා තියෙනවා. නැකත් ගැන තොරතුරු කියනවා. අසවල් නැකතට වැඩ පටන් ගත්තොත් මෙහෙම වෙනවා. අසවල් නැකතට වැඩ පටන් ගද්දී යුද්ධ දිනිනවා. අසවල් නැකතට පටන් ගත්තොත් මේ රාජ්‍යරුවන්ට හරියනවා. අසවල් නැකතට පටන් ගත්තොත් මෙහෙම හරියනවා කියේ කියනවා. එතකොට මේ ආකාරයේ තිරස්චීන විද්‍යාවෙන් කල්ගි වෙනවා. එතකොට ඒයින් වැළකීලා වාසය කිරීම සීලයයි. තවත් සමහරු පැවිදි වෙලා කරනවා අසවල් කාලට චන්ද්‍රග්‍රහණ වෙනවා, අසවල් කාලට සූර්යග්‍රහණ වෙනවා, අසවල් කාලට මේ දිදෙනා නිසිමගින් යනවා, අසවල් කාලට දිදෙනා පටලෝ ගන්නවා, අසවල් කාලට උල්කාපාතය ඇති වෙනවා, අසවල් කාලට භූමිකම්පය ඇති වෙනවා, අසවල් කාලට නැකත්තර උදා වෙනවා බහිනවා, මේවැයි මේ අපල සිද්ධ වෙනවා කියලා මේ විදිහට විස්තර කියලා ජීවත් වෙනවා. ඒවට කියන්නේ මොනවද? මිත්‍යා ජීවි. මේකේ ගොඩාක් විස්තර තියෙනවා. මිත්‍යා ජීව රාශියක් තියෙනවා. ඊළඟට තියෙනවා සමහර කෙනෙක් මේ කාලෙට වැසි වහිනවා, මේ කාලෙට පායනවා, මේ කාලෙට දිවිනනවා, මේ කාලෙට පිරිහිනවා කියලා මේවා කියලා ජීවත් වෙනවා. සමහර කෙනෙක් ආවාහ විවාස දා නැකත් හදලා දෙනවා, අඹසබියෙන් එකතු කරන නැකත් හදලා දෙනවා, වෙන් වෙන නැකත් හදලා දෙනවා, ණය රැස් කරන නැකත් හදලා දෙනවා. මේ වගේ විස්තර කරනවා. පේන කියවනවා මේ වාගේ දේවල් වලින් ජීවත් වෙනවා මිත්‍යා ජීවී. මේ මිත්‍යා ජීව විස්තර රාශිය බුදුරජාණන් වහන්සේ මේකේ විස්තර කරනවා. තථාගත ශ්‍රාවකයා මේවා මොකක්වත් කරන්නේ නැහැ. මේකේ තියෙන කේවඩ භික්ෂුව මේ ආකාරයට සීල සම්පන්න වෙලා මේ අසංවරකමින් ඇතිවන කිසිදු බාධාවක් කිසිදු බයක් ඇතිවෙන්න නොදී සංවරව වාසය කරනවා. ඒක මේ වගේ කියනවා. ඔටුනුපලං රජෙක් ඒ සතුරු කරදර නැතුව සනසිල්ලේ වාසය කරනවා වගේ කියනවා. සීලෙන් සම්පූර්ණ වෙච්ච භික්ෂුව ලබන සතුට. භික්ෂුව ඒ වගේ සීල සංවරයෙන් නිසා තමන් තුළ අසංවරකමින් ඇතිවෙන එක අනතුරක්වත් දකින්නේ. මේ නිසා සීල සම්පත්තියෙන් යුක්ත වෙලා මොකද මෙයා කරන්නේ? බොහෝම සතුටින් මේ සීලෙන්, මේකේ තියෙන සෝ ඉමිනා අරියන සීලකන්දේන සමන්නාගත, මේකට මොකද්ද කියන්නේ? ආරි සීලස්කන්දයෙන් යුක්තව වාසය කරනවා. ආරි සීලස්කන්දයෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟට ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න මෙන්න තියෙනවා. ඒක ඉද කේවඩ බික්කෝන්න කේවඩ භික්ෂුව චක්කුණා රූපං දිස්වා, එහෙන් රූපේ දැකලා නොනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි, නිමිති ගන්නෙ නෑ, අනුව්‍යංජන ගන්නෙ නෑ. යත්තාදිකරණ මේතං චක්ඛේන්ද්‍රියං අසංඋතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස වෙයියෝ. ඒ නිසා මොකද කරන්නේ? මේ අභිජ්ජා දෝමනස ඇලීම් ගැටීම් කියන දෙක ඇති වෙනවා නම් යම් කිසි අසංවර වාසය කිරීමෙන් අන්නේ අසංවර කමින් තොරව. මේකේ තියෙනවා තස්ස සංවරාය පටිපජ්ජති, ඇස සංවර කරගන්න පෙළඹෙනවා. රක්ඛති චක්ඛේන්ද්‍රියං, ඇස නැමති ඉන්ද්‍රිය රැකගන්නවා. චක්ඛේන්ද්‍රියේ සංවරං ආපජ්ජති, ඇස නැමති ඉන්ද්‍රිය සංවර කර ගැනීමට පැමිණෙනවා. දැන් එතකොට මෙයා සීලයෙන් සම්පූර්ණ කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? සීලෙන් සංවර කරගෙන මොකද කරන්නේ? අසකන නාසයේ දිවකය මනස කියන මේ හය සංවර කරගන්න. මේක මොකද්ද? ඉන්ද්‍රිය සංවරයයි. මොකද්ද ඒක? ඉන්ද්‍රිය සංවරයයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ නම් භික්ෂුව ඉස්සල්ලා ඇති කරගත්තේ මොකද්ද? ආර්ය වූ සීල සංවරය. දැන් අර ඔක්කොම විස්තරය කළේ මොකක් ගැනද? ආර්ය වූ සීල සංවරය. ඊළඟ එක හැටියට අපි ඇති කරගත්තේ මොකද්ද? ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට යා මොකද කරන්නේ? ආර්ය වූ සීල සංවරයෙන් යුක්ත වෙලා, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා සති සම්පජඤ්ඤයෙන් වාසය කරනවා. මොකද්ද සති සම්පජඤ්ඤේ? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී යෝති. ඉස්සරහට යනකටත් සීනුවණින් වාසය කරනවා. පස්සට හැරිලා එනකටත් සීනුවණින් වාසය කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ආලෝකිත කියලා කියන්නේ වටපිට බලනවා. වටපිට බලද්දි, හාත්පස බලද්දි සීනුවණින් වාසය කරනවා. සම්මින්දිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය අකුලද්දි, දිගාරිද්දි සිහිනුවනින් වාසය කරනවා. ඊළඟට සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පදානකාරී උතියා සිවුරු පාත්‍ර ආදී පරිහරණය කරද්දී සිහිනුවනින් වාසය කරනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරියෝදී. ඔව් දානි වළඳද්දී රස විඳිද්දී පානය කරද්දී හැමතිස්සෙම යා සිහිනුවනින් ඉන්න මේ කරන දේවල් ගැන. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරියෝදී. වැසිකිලි ගියාමත් යා සිහිනුවනින් ඉන්න මේ මොකද්ද කෙරෙන්නේ කියලා. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පදානකාරියෝති. යනේන කල්ලි ඉඳින කල්ලි නිදන කල්ලි ඇහැරගෙන ඉන්නකොට කතාබස් කරනකොට නිස්සබ්ද ඉන්නකොට සම්පජානකාරියෝති නෝනින් යුක්තව වාසය කරනවා. මෙන්න මේක තමයි මේ භික්ෂුවගේ සති සම්පජඤ්ඤය. සිහි නෝනින් යුක්තව වාසය කිරීම. එතකොට දැන් පළවෙනි කරුණුනේ මොකද්ද? ආරි සීලස්කන්ධය. දෙවෙනි එක ඉන්ද්‍රිය සංවරය. තුන්වෙනි එක සති සම්පජඤ්ඤය. හතරවෙනි එක තියෙනවා ඊළඟට මේ භික්ෂුව ලද දෙයින් සන්තෝෂ වෙන කෙනෙක්. මොකද්ද? ලද දෙයින් සන්තෝෂ වෙන කෙනෙක්. මේකේ තියෙන කොහොමද ලද දෙයින් සතුටු වෙන්නේ? ඉද කේවඩ භික්ෂුව මේ ශාසනයේ නිවන් දකින්න මහණ වෙච්ච එක්කෙනා සන්තුෂ්ඨෝ හොති කාය පරිහාරේන චීවරේන. කයට දවට ගන්න ලැබිච්ච සිවුර ලැබුණට පස්සේ ඒකෙන් එයා සන්තෝෂ වෙනවා. කුච්චි පරිහාරේන පිණ්ඩපාතින. බඩ පිරුණා නම් ඇති. ඔව් කුසයට පිරිමැහෙන දාණයෙන් සන්තෝෂ වෙනවා. කයට පිරිමැහෙන සිවුරෙන් සන්තෝෂ වෙනවා. එයා මොකද කරන්නේ? සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති සේයතා පිකේවඩ පක්කි සකුණෝ. ඒක හරියට මේ පක්ෂියේ කුරුල්ලෙක් වගේ කියනවා. කුරුල්ලට තියෙන බරක්. ඒ බර තමයි පියාපත් බර. මේ කුරුල්ලට තියෙන පියාපත් බර වගේ මේ භික්ෂුවර තියෙන්නේ මොකද්ද? මේ පාසිවුරු වල තියෙන පාත්‍ර සිවුරු වල තියෙන බර විතරයි. එයා මොකද කරන්නේ? පාසිවුරු වල තියෙන බර විතරයි තියෙන්නේ. ඒ භික්ෂුව ගමනක් යනවා නම් මොකද කරන්නේ? පාත්‍රයත් සිවුරත් ගත්තා ගමනක් යනවා. ගමනක් යනකොට එහෙම තමයි යන්නේ. එච්චර යාට තියෙන බරකට. එයා මොකද කරන්නේ? කය පරිහරණය කරන, කයට පිරිමැහෙන සිවුරෙන් සතුටු වෙනවා. කුසට පිරිමැහෙන ආහාරයෙන් සතුටු වෙනවා. එතකොට මේ විදිහට ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කේවඩ මෙන්න මේ විදිහට මේ ශාසනයේ භික්ෂුව ආර්ය සීලෙන් යුක්ත වෙලා, ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, ආර්ය සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙලා, ආර්ය ලදදීන් සතුට වීමෙන් යුක්ත වෙලා, ආර්ය සන්තුෂ්ටියෙන් යුක්ත වෙලා වාසය කරනවා. දැන් මේ ඔක්කොටම බුදුරජාණන් වහන්සේ ආර්ය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් බලන්න. ආර්ය සීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය සති සම්පජඤ්ඤය, ආර්ය සන්තුෂ්ටිය. මේ ඔක්කොටම පාවිච්චි කළේ මොකද්ද? ආර්ය කියන වචනේ. දැන් බලන්න අර මේ කේවඩ බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ මොකේදද? ප්‍රාතිහාරි පාන මේ ලාභිත වැඩි කරගන්න තමයි ආවේ. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ, ඒක වැඩක් නෑ කියන. ඒක මේ වගේ ප්‍රශ්න තියෙනවා කියනවා. මේක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. මොකේද? අනුශාසනී ප්‍රාතිහාරි තමයි කියනවා වැදගත්කම තියෙන කියලා. මේ අනුශාසනාවක් නිසා මේ ජීවිතයේ ඇති වෙන පරිවර්තනේ මේ විස්තර කරන්නේ. දැන් මේ ගිහි ගෙදර ගත කරපු කෙනා සාමාන්‍යයෙන් විනෝදෙන් ඔය කාලබීල සතුටෙන් ගිනාවෙවි සෑල්වෙගිට පෙකෙන්නේ. බලන්න ධර්මයට ආවට පස්සේ කොච්චර පරිවර්තනයක් එයාගේ ජීවිතේ වෙනවද? ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වෙනවා. ඊළඟට ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට ආර්ය සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඊළඟට ආර්ය සන්තුෂ්ටියෙන් යුක්ත වෙනවා. ඊළඟට එයා ආර්ය මේවෙන් යුක්ත වෙලා මොකද කරන්නේ? දැන් මෙයා ඔන්න ආරණ්‍ය වාසී කරනවා. ආරණ්‍ය වාසී කරන්නේ මෙන්න මේ පුහුණුව ලබාගෙන ඉවර වෙලා ඔන්න විවේක තැන් වලට යනවා. ගස් මුල් වල, කඳු රැලි වල, ගිරි ගුහා වල, සුසාන වල, වන ගැබවල් වල, ඊළඟට මේ හිස් අවකාශේ, මේ වගේ තැන් වල මෙයා මොකද කරන්නේ? දැන් දානෙන් පස්සේ පල්ලඟක් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කරගෙන පල්ලඟක් බැඳගෙන වාඩි. දැන් මෙයාට තියෙනවා වැඩක් කරන්න. මොකද දැන් අවිද්‍යාව මැඩලන්න තියෙනවානේ. අවිද්‍යා පෝෂණය වෙන්නේ මොකෙන්ද? අවිද්‍යා පෝෂණ ආහාරය මොකද්ද? පංච නීවරණි. ආන්න දැන් මෙයාට ඕනකම තියනවා දෙන්න වැඩි. මොකේදද? පංච නීවරණ මඩලන්නේ දැන් මෙයා මේ මහන්සි ගන්න. බලන්න ඒකට සුදුස්සෙක් වෙන තාලේ කොහොමද ආවේ යන්නේ? ඊට පස්සේ කියනවා මෙයා මොකද කරන්නේ? අවිද්‍යාවෙන් තොර කාමච්ඡන්දයේ හිතගින් දෙන්නේ නැති වෙන්න වාසය කරනවා. ඊළඟට තරහට හිතට ගන්න නැති වෙන්න සබ්බපාන භූත හිතානුකම්පී වේරති. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පිය වාසය කරනවා. එතකොට අර නිවරණයට වදිනවා පහර. ව්‍යාපාදයට. එතකොට ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරනවා. කාමච්ඡන්දෙන් හිත පිරිසිදු කරගන්නවා. එතන කාමයට හිත එන්නේ නොදී. ඊළඟට තරහට එන්න නොදී මෛත්‍රී සිත ඇති කරගන්නවා. ඊළඟට මොකද කරන්නේ? දැන් මෙයාට තියෙන ඊළඟ පස්සේ මොකක්ද දෙන්නේ? තීන මිද ඉදිරි කරන්න එපා. දැන් මෙයා වඩනවා ආලෝක සංඥා. දවල් වගේ හැමතිස්සෙම මෙයා හිතන්නේ. එළියක් හැමතිස්සෙම හිතන්නේ. ආලෝක සංඥා. එතකොට මොකද තීන මිද්දෙන් හිත දුර වෙනවා. ඒ කියන්නේ එළියක් වගේ එකක් හිතේ. ඇස් වහගත්තත් ආලෝකයක් තියෙනවනම් නිදිමතක් එනවද? නිදිමතක් එන්නේ. නිදිමතක් එන්නේ නැති වෙන්නේ මේ හැමතිස්සෙම ආලෝක සංඥාව වාසය කරනවා. ඊළඟට මොකද කරන්නේ? සිත සංසිඳුවා ගන්නවා. ආන්න උද්දච්ච කුච්චේ ඇති නොවෙන්නේ. සිත සංසිඳවා ගන්නවා. මේක තමයි මාර්ගය කියලා හොඳ ශ්‍රද්ධාවට පැමිණෙන යා විචිකිච්ඡාවෙන් තොරව වාසය කරනවා. ඔන්න මොකද වෙන්නේ? මෙයා පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරගන්නවා. පංච නීවරණයන්ගෙන් බැහැරෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේක තෝරලා දෙනකොට කොච්චර ලස්සනට කේවඩට විස්තර කරලා දෙන්නේ ඇද්ද? ඉතින් කියනවා කේවඩට කේවඩ මේ වගේ වැඩක් කියනවා. මේක ඔන්න මිනිස්සෙක් ණයක් ගත්තා. ණයක් කරගෙන ව්‍යාපාරයක් කළා. දැන් මෙයාට ලාභი තියෙනවා. මෙයා පරණ ණය ගෙව්වා. ගෙවෙනකොට මෙයාට ලාභේ ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා. තමන් තුල මේ නීවරණ නැති බව තේරෙන එකට තමන්ට මහා සතුටක් ඇති වෙනවා කියනවා. මේ ණයක් ගත්තු එක්කෙනෙක්ගේ ලාභයක් උපදවලා ණය ගෙවලා නිදහස් වෙලා අතිරේක ලාභයකට ලැබෙනකට සතුටක් ලැබනවා වගේ මෙයා නීවරණ ධර්මයන්ගෙන් තමන් නිදහස් වෙනා කියලා තේරුවන් අරගෙන සන්තෝෂයක් ලබනවා. ඊළඟට මේක තියෙන එක මේ වගේ කියනවා. ඊළඟට ඔන්න රෝගයකට පත් වෙලා ලෙඩ වෙලා මිනිස්සෙක් ඉන්නවා. මෙයාට ඉතින් කෑම් බීම් පවා අප්‍රියයි. ඇඟට පණක් නැහැ. මෙයාට කාලයක් යනකොට මොකද වෙන්නේ? මෙයා මේකෙන් සනීප වෙනවා. සනීප වුණාට පස්සේ ආයෙමත් මෙයාට කලින් වගේම බත් කන්න පුළුවන් වෙනවා. ඇඟපතේ තියෙන මේ පන්නති ගතිය නැති වෙලා නම් දැන් මෙයා සන්තෝෂ වෙනවා. මං ඉස්සර ලිඩෙක් වෙලා ඉඳිද්දි මං ඇඟට පණ නැහැ, කෑමක් බීමක් ප්‍රිය නැහැ, අමාරුවෙන් හිටියා. දැන් මං සනීප වෙච්ච නිසා මට දැන් හොඳට බත් කන්නත් පුළුවන්, ඇගේ හයියත් තියෙනවා කියලා සන්තෝෂ වෙනවා. මේ වගේ මෙයා සතුටු වෙනවා කියනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා හිරේට අහුවෙච්ච, බන්ධනාගාරයට අහුවෙලා ඉන්නවා. පස්සේ කාලෙදී මෙයාට මුකුත් අතිරේක ගෙවීමකුත් කරන්නේ නැති වෙන්නේ මෙයා බන්ධනාගාරේ නිදහස් වෙනවා. මම කල්පනා කරනවා මගේ දීපල වස්තුට හානියක් වුණෙත් නැහැ. මං හිරිනුත් නිදහස් වෙලා ආවා. ආන්න ඒ වගේ කියනවා මේ පංච නීවරණයන්ගෙන් බේරනාට පස්සේ නිදහස ලබන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ දාසෙක්. දාසෙක් ඉන්නවා ගෙදර ස්වාමියාගෙන් අහන්නත් මෙයාට වැඩ කරන්න බෑ. සම්පූර්ණ අහලා තමයි වැඩ කටයුතු කරන්න තියෙන්නේ. අනුන්ට යටත් වෙලා ඉන්න තියෙන්නේ. මෙයාට මේ අවස්ථාවක් ලැබෙනවා මෙන් ඔක්කොගෙම මිදිලා නිදහසේ කටයුතු කරන්න. එතකොට මෙයා ලොකු සතුටක් ලබන්නේ. ආන් ඒ වගේ කියනවා. ඒ වගේම උන්වහන්සේ තව උපමාවක් කියනවා. කාන්තාර ගමනක් යදෙනවා. ඉතින් කාන්තාර ගමන යනකම්ම බයෙන් නෙමෙයිද යන්න තියෙන්නේ? බයෙන් යන්න තියෙන කැම්පෙන් ඉවර වෙයිද, කරදරයකට පත් වෙයිද, කුණාටුකට පත් වෙයිද, හතුරුකට අසු වෙයිද කියලා. කාන්තාරෙන් එතෙර වෙච්ච ගමන් ඒ බය ඉවරයි. ආන් ඒ වගේ කාන්තාරෙන් එතෙර වුණාට පස්සේ ලැබෙන සන්තෝෂය වගේ එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කේවඩ ඔය විදියට භික්ෂුව ණයක් වගේ, ඒ වගේම මේ රෝගයක් වගේ, බන්ධනාගාරයක් වගේ, දාස බවක් වගේ, කාන්තාර ගමනක් වගේ තමයි මේ පංච නීවරණ තමන් තුළ තියෙන කම්ම දැක්කේ. පංච නීවරණයන්ගෙන් නිදහස් වුණ ගමන් යා දැක්ක ණයින් බේරුණා වගේ, ලිදේ සනීප වුණා වගේ, බන්ධනාගාරයෙන් නිදහස් වුණා වගේ, ස්වාධීන මිනිසෙක් වුණා වගේ, ආරක්ෂක භූමියකට ආ වගේ තමයි කියනවා. තමන් තුළ පංච නීවරණ නැතුව තිබෙනවා දකින්නේ. පංච නීවරණ නැතුව සිටිනව දකින්නේ අන්නේ ආරක්ෂක භූමියට ආවා වගේ තමයි දකින්නේ. මෙහෙම පංච නීවරණ දුර වේලා වාසය කරනවා දකින්න එකට මොකද වෙන්නේ? මෙයාගේ හිතට ලොකු සතුටක් ප්‍රීතියක් හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්පති. ප්‍රීතිය ඇති වුණාම මොකද වෙන්නේ සිතේ? කාය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කාය සැහැල්ලු වුණාම සැපක් විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැප ඇති වුණාට පස්සේ චිත්ත සමාධියක් එයාට ඇති වෙනවා. එතකොට එයා මොකද කරන්නේ දැන්? මේකේ තියෙන බොහොම ලස්සනට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසල ධම්ම. කාමයන්ගෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව විචාරක විචාර සහිතව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා. දැන් දැක්කදර ගිහිගෙදර හිටපු එක්කෙනා කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න පටන් ගත්තා ඇති. ඉස්සලා ආරි සීලේට ආවා, ආරි ඉන්ද්‍රිය සංවරයට ආවා, ඊළඟට ආරි සති සම්පජඤ්ඤයට ආවා, ආරි සන්තුෂ්ටියට ආවා. ඒ සියල්ල ඇති කරගෙන ඊට පස්සේ ආ මොකද කරන්නේ? ඔව්, පංච නීවරණත් බැහැර කරගෙන, ඔව්, ධ්‍යාන සිතක් උපදවාගෙන පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා. ඒ පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීමේදී එයා ඇති කරගන්නා වූ සතුට, ඒ ධ්‍යානය තුලින් එයා ඇති කරගන්න වින්දනය, මේක ලස්සනට විස්තර කරනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ කාලේ තිබිලා තියෙන මේ මිනිස්සු නහවන මිනිස්සු. ඒ අතවැසිය මොකද කරන්නේ? භාජනයකට නහන සුණු දාලා, ඒ කාලේ තිබිලා තියෙන නහන හුණු જાතියක් වතුර ඊයේ නහන සුණු පිඩු කරනකට ඒ වතුර ටික ඔක්කොම අර නාන සුණු වලට උරා ගන්නවා. උරා ගත්තට පස්සේ සෑම තැනම ඒ හුණු පිඬ සම්පූර්ණයෙන් වතුරින් තෙත් වෙලා තියෙනවා. අතුලත පිටත මුළුල්ලේම දිය පිරීලා තියෙනවා. මෙන්න මේ වගේ. නමුත් ඒ දිය වැగిරෙන්නේ නැහැ කියනවා. නාන හුණු වල තිබෙන උරාගෙන සිසිල් වෙලා තියෙනවා, තෙත් වෙලා වතුර වැగిරෙන්නේ නැහැ කියනවා. මෙන්න මේ වගේ මේ ප්‍රථම ධ්‍යානයෙන් වාසය කරන එක්කෙනාගේ මේ කය විවේකයෙන් ප්‍රීතියෙන් තෙමනවා කියනවා. විවේකයෙන් ප්‍රීතියෙන් තෙමනවා, කය මුළුල්ලම තෙමනවා, මුළුල්ලම ස්පර්ශ කරනවා. ඔහුගේ මුළු ශරීරයේම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ නොවැදුණු තැනක් නැතුව සම්පූර්ණයෙන්ම සුවපත්ව වාසය කරනවා කියනවා. එතකොට ආයේ වාසය කිරීම මොකද්ද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානයේ, මේ පළවෙනි ධ්‍යානයේ වාසය කළා සතුටු වෙවි ඉන්න මේක ඇති වෙන්නේ එයාගේ සමාධියටයි. දැන් දැක්කන සීලය තුල ඉඳලා ඊට පස්සේ යා කොච්චර දියුණු කරනවද? සමාධියට දියුණු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, කේවඩ භික්ෂුව මේ විතක්ක ਵਿਚාර සංසිඳවාගෙන, දැන් ඊට පස්සේ යා විතක්ක ਵਿਚාර සංසිඳවලා ආධ්‍යාත්මී පැහැදීමෙන් යුතු එකඟ භාවයෙන් යුතු විතක්ක ਵਿਚාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇතුව දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. දැන් පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තු එක්කෙනා දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. උපදාගරේ සමාධි සැපයෙන් මුළු කයම තෙමමින් ඉන්නවා යා. ඒක කොහොමද ඉන්නේ? මේකේ තියෙනවා වතුර විලක් තියෙනවා. මේ වතුර විලේ දොරටු හතරෙන් එක දොරටුවකින්වත් වතුර එන්නේ නැහැ. කියන්නේ වතුර ගලන්න දොරටුවක් නැහැ. වතුර විලේ වතුර ගලන්න දොරටුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ වැස්ස වහින්නෙත් නැහැ. ඒ දොරටු වලින් වතුර ගලන්නෙත් නැහැ. වැස්ස වහින්නෙත් නැහැ. මේ විලට වතුර උනන්නේ උල්පත් වලින්. ඒ ඇතුලේ තියෙන ඇතුලෙන්ම නැගෙන උල්පත් වලින් වතුර උණ උනා විල සිසිල් කරනවා. ඇතුලේ බලන්න මේ උපමා වලින් හොඳට තේරුම් ගත හැකි මේ සමාධී ස්වභාවය. අර ඇතුලේ විල ඇතුලේ තියෙන උල්පත් වලින්ම වතුර උණ උනා විලේ වතුර සිසිල් කරනවා. මේ සීතල වතුරෙන් නොගෑවුණු තැනක් නෑ විලේ. ඒ වගේ තමයි කියනවා භික්ෂුව මේ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ඉන්නකොට සමාධියේ තුලින්ම සතුට ඇති වෙනවා කියනවා. අර වතුරෙන්ම අර විල ඇතුලේ උල්පතින්ම වතුර උණු වුණා විලේ වතුර සිසිල් කරනවා වගේ සමාධිය තුලින්ම මෙයාව සිසිල් කරනවා කියනවා. මෙයාට මේ සමාධිය ස්පර්ශ සමාධිය ප්‍රීති සුඛ ස්පර්ශ නොවෙච්ච තැනක් මෙයාගේ කයේ හොයාගන්න නැහැ කියන ඒතරම් සමාධිමත් සිතකින් මේ ප්‍රීතියකින් මේ කය සීතල කරනවා කියනවා සිසිල් කරනවා කියනවා සනීප කරනවා මෙන්න මේකත් එයාගේ මොකද්ද ඔව් සමාධියයි මෙයත් දෙවෙනි සමාධියටයි ඊළඟට තුන්වෙනි කරුණ තමයි ඊර්වසේ මෙයා පුරුදු කරන ප්‍රීතියට ඇල්ලෙන්නේ නැතුව ඉන්න. දැන් මෙයා මොකද්ද පුරුදු වෙන්නේ? ප්‍රීතිය අනිත්‍ය වශයෙන් බලලා එතකොට ප්‍රීතියට ඇලෙන්නේ නැතිව පුරුදු කරන්න දෙවෙනි ධ්‍යානෙ උපදවාගත්තට පස්සේයි. ඔව් දෙවෙනි ධ්‍යානෙ උපදවාගත්තට පස්සේ ප්‍රීතියට ඇලෙන්නේ නැතිව එයා පුරුදු කරනවා. පුරුදු කළා මොකද කරන්නේ? අන්න ප්‍රීතියට උපේක්ෂාවෙන් සිහියෙන් ගුණෙන් යුක්ත වෙන හැබැයි කයෙන් සැපයක් විඳිනවා. කයෙන් සැපයක් විඳිනවා. මේකට තමයි කියන්නේ ආර්යයන් වහන්සේලාගේ උපේක්ෂා සහගත සැපසේ වාසය කිරීම කියලා. මේ ප්‍රීති රහිත සැපයෙන් න්‍යා මුළුදි මේ මේ තමන්ගේ හිත කය දෙකම සන්තෝෂයට පත් කර කර ප්‍රීති රහිත සැපෙන් මේ මුළු කයයි හිතයි තෙත් කරමින් වාසය කරනවා. ඒක මේ වගේ කියනවා. නෙළුම් මලක් හෝ සුදු නෙළුමක් හෝ නිල් මහ නිල් මලක් හෝ මේ වතුරේ තියෙනවා වතුරේ හැදිලා වතුරේ වැඩිලා තියෙනවා නමුත් වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ වතුරෙන් උඩට ඇවිල්ලා නැත්තම් ඒක වතුරේ තියෙනවා නම් සම්පූර්ණයෙන්ම වතුරෙන් වැහිලා නැද්ද මේක ඒ සිසිල් වතුරෙන් මුළු නෙළුම් පොහට්ටුවම තෙමිලා තියෙන්නේ මෙන්න මේ වගේ කියනවා මෙයාගේ ශරීරයේ මෙයාගේ කය ප්‍රීතිය රහිත වූ සැපයෙන් තෙමිලා තියෙන කියනවා තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීති රහිත වූ සැපයෙන් තෙමිලා කය පුරාම මේ ප්‍රීති රහිත සැපය පතුරවාගෙන මෙයා මොකද කරන්නේ තුන්වෙනි ධ්‍යානයේ වාසය කරනවා දැන් බලන්න මේ ධ්‍යානවල තියෙන උපමාවන් බුදුරජාණන් වහන්සේගේ ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ දැන් මෙයාට සැප තියෙනවා දැන් මෙයා මේ සැපයට ඇලෙන්නේ සැපයත් අතාරිනවා දුකත් අතාරිනවා සොම්නස දොම්නසත් අතාරිනවා දැන් හිත මොකද වෙන්නේ උපේක්ෂාවටපත් වෙනවා උපේක්ෂාවටපත් වෙලා සමාධිය ගැඹුරු වෙනවා දැන් මෙයාට ප්‍රීතිය සැපේ තුල මෙයා නැවතිලා නැහැ දැන් මෙයාගේ හිත බලවත් උපේක්ෂාවකටපත් වෙනවා හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙයා පිරිසිදු සිතින් හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන එක මේ වගේ කියලා කියනවා මිනිස්සෙක් ඉන්නවා මේ කේවඩට කියනවා කේවඩ මේක මේ වගේ එකක් කියනවා මිනිස්සෙක් මුළු ශරීරයේම සුදු වස්ත්‍රයක් මුළු ශරීරයේම උතාගෙන ඉන්නවා යා. එතකොට සුදු වස්ත්‍රයෙන් ආවරණේ නොවෙච්ච තැනක් නැති වෙන්න මුළු ශරීරයේම සුදු වස්ත්‍රයකින් වහගෙන ඉන්නවා වගේ කියනවා. මේ භික්ෂුව මේ සිත පිරිසිදු සිතින් උපේක්ෂා පතුරවාගෙන වාසය කරන්නේ එහෙමයි කියනවා. මේක තියෙනවා ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්‍වා නිසින්නෝ හොති. මෙයා වාඩි වෙලා ඉන්නේ පිරිසිදු සිතින් මුළු කය පුරාම ඒ උපේක්ෂාව පතුරවාගෙන කියනවා මේ විදිහට වාසය කරනකට මොකද වෙන්නේ සැපයත් ප්‍රහාණය කරගෙන දුකත් ප්‍රහාණය කළා උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු දෙවෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන මෙයා වාසය කරනවා දැන් මේ හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනට බුදුරජාණන් වහන්සේ කේවඩට කියන කේවඩ භික්ෂුව මේ විදියට ධානය උපදවන වාසය කරනකට මෙයාගේ හිතේ උපක්ලේශ බැහැර වෙනවා කියනවා. කිලුටු ගති නැති වෙනවා කියනවා. හිත මෘදු වෙනවා කියනවා. හිත මෘදු වෙනවා කියනවා. කම්මනීය කියලා කියන්නේ හිත ඕනෑම දෙයකට යොදවන්න පුළුවන් විදියට සකස් වෙනවා. ඨිතේ කියන්නේ හිත ස්ථිරව පවතිනවා කියනවා. ආනින්දප්පත්තේ කිසිම දෙයකට නොසෙල්වෙන ස්වභාවයකට දැන් ඒකේ මේ හින හඬ ගැහුවත් අහස ගිගිරුවත් මේ අරමුණ මේකට ගන්න නැති වෙන්න ඉන්න පුළුවන් මට්ටමට පත් වෙනවා කියනවා. පත් කරගෙන මොකද කරන්නේ? ඥාන දර්ශනා චිත්තං අබිනීහරති. ඥාන දර්ශනයේ පිණිස සිත යොදා ගන්නවා කියනවා. ඥාන දර්ශනය කියලා මෙතන කියන්නේ මේකයි. මෙතන කියනවා මෙහෙමයි මේ කය. මේ කය රූපී ජාතු මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චාදෙන පරිමද්දන භේදන විද්ධංසන ධම්මෝ ඉදංච පණමේ විඥානං එත්ත සිතං එත්ත පටිබද්දං මේ ඥාන දර්ශනය කියලා මෙතන අදහස් කරන්නේ මේ අනිත්‍ය වූ සතර මා ධාතුගෙන් හටගත්තු මේ කයත් එයා වින්ව දකිනවා මේ විඥාණය මේ අනිත්‍ය වූ කය හා ප්‍රතිබද්ධවයි මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා මෙයා දකිනවා ඒක මේ වගේ කියනවා මොකද්ද මේ හොඳ ලස්සන මේ වයිඩූරි මැණිකක් තියෙනවා මේ මැණික මේ යහට මෙහාට පේන ඇතුළ පේන මැණිකක් තියෙනවා මේ මැණික මැද්දේ නූලක් අමුණලා තියෙනවා නිල් පාට හෝ රතු පාට හෝ සුදු පාට හෝ රන්වන් පාට හෝ නූලක් අමුණලා තියෙනවා ඇස් ඇති පුරුෂයෙක් මේ මැණික ගත්තාම යාට මැණිකක් පේනවා මැණිකා සිටින නූලක් පේනවා අන්න ඒ වගේ තමයි කියනවා මේ ඥාන දර්ශනේ ලැබීම කොහොමද එයාට කයත් නියමාකාර විදිහෙන් දකින්න පුළුවන් විඥානයේ ක්‍රියාකාරීත්වයත් නියමාකාර විදිහට දකින්න පුළුවන් අන්නේ දැකුණාට පස්සේ ඒක ඇති වෙන්නේ යාගේ ප්‍රඥාවටයි කියනවා කයේ ස්වභාවයත් විඥානයේ ස්වභාවයත් ඇති වෙන මොකේදද ප්‍රඥාවටයි කියනවා එතකොට යා මොකද කරන්නේ එහෙම දැක්කට පස්සේ මනෝමයං කායං අබිනින්නාමේති අබිනින්නමාය චිත්තං අබිනිහරතිමි මනෝමය මනෝකය මේ කයෙන් එළියට ගන්න හිත සකස් කරගන්නවා කියනවා ඒක මේ වගේ කියනවා බලන්න බුදුරජාණන් මේ ගිහි කෙනෙකුට මේ උගන්වන්නේ මේක තනකොළ ගහකින් තන ගොබේ ඇදලා ගන්නවා වගේ කොපුවකින් කඩු ඇදලා ගන්නවා වගේ පෙට්ටියකින් සර්පයාව එළියට ගන්නවා වගේ මේ වගේ කියනවා මේ කයෙන් මනෝකය එළියට ගන්නී මේ කයෙන් මනෝකය එළියට ගන්නවා කියනවා එතකොට මනෝකය එළියට ගත්තට පස්සේ සෝ මම්මා කාය අඤ්ඤා කායං අබිනිම්මිනාති එයාට පුළුවන් වෙනවා කියනවා මේ කයෙන් වෙන කයක් මවන්න දැන් කොහොමද පුළුවන් වෙනවා කියලා මේ කයෙන් අර තනකොළ ගහෙන් බොඩේ එළියට ගත්තා වගේ කොපුවෙන් කඩු එළියට ගත්තා වගේ පෙට්ටියෙන් සර්පය එළියට ගත්තා වගේ මේකයින් මනෝකය එළියට අරගෙන වෙන කයක් මවනවා කියනවා රූපී මනෝමයං සබ්බංග පච්චංග අහිනේන්ද්‍රියං සියලු අංගපසංග ඒ විදිහෙම තියෙන ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන් ශරීරයක් මවනවායි කියනවා මේක කරන්නේත් ප්‍රඥාවෙන් කියනවා ඉරම් පිස්සෝති පඤ්ඤාය මේක අයිති වෙන්නේත් ප්‍රඥාවටයි කියනවා එතන මේ කයයි විඥානයයි සම්බන්ධ වෙලා තිබිච්ච ආකාරය අර මණිකාස්සේ නූල යනවා වගේ ඒක දැක්ක ඒක මොකද්ද ඥාන දර්ශනය මේක මොකද්ද මනෝමය ඉර්ධිය මේක මොකද්ද මනෝමය ඉර්ධිය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට මෙයාගේ හිත හොඳට කර්මන්නේ වුණාම එයාට ඒ වගේ මනෝකයම වන්නත් පුළුවන් ඒ වගේම එයාට පුළුවන් ඕන්නම් ඉරිදි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් මේකේ තියෙනවා එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ දිනක් වගේ පේන්න සලස්සන්න පුළුවන් බොහෝ තැන් වල ඉඳලා එක්කෙනෙක් වගේ පේන්න සලස්සන්න පුළුවන් ඊළඟට ඕනම තැනක් පසහා කරගෙන යන්න පුළුවන් ඊළඟට ආකාශයේ ගමන් කරන්න පුළුවන් පොළවේ කිමිදෙන්න පුළුවන් ජලයේ සක්මන් කරන්න පුළුවන් මේ වගේ මේ ඉරිදි මා හිරුසඳු දෙක ඉරිදිමේ වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන් බඹලෝ දක්වා මේකයි වසගේ පවත්ත ගන්න එතකොට එයාට පුළුවන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ කියනවා මේක. ඒක මේ දක්ෂ කුබල්කාරයෙක් කියනවා. බලන් හදන එක්කෙනෙක් කියන දක්ෂ කෙනෙක්. එයාට ඕන නම් එයා මැටිවල පදම හොඳට දන්නවා නම් බලන් හදන ක්‍රමයේ දන්නවා නම් එයාට එක එක හැඩයට බලන් හදන්න බැරිද? ආන් මේ වගේ කියනවා මේ ඉරිදි පාතිහාරේ. බලන් හදන මිනිසෙක් එක එක හැඩයට බලන් හදනවා වගේ එක එක විදියට මේ ප්‍රාතිහාරී දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ඇද්දත් කැටියම් කරන්න පුළුවන් මිනිසියෙකුට ඇද්දතක් හම්බ වුණාම ඕන ඕන ආකාරයේ කැටියම් එයා ඒ ඇද්දතින් කරනවා. ඒ වගේ කියනවා. රත්තරන් වැඩ දන්න කෙනෙකුට රත්තරන් හම්බ වුණාම ඒ ඕන ඕන විදිහට රත්තරන් ආභරණ හදන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ඉර්ධි ප්‍රාතිහාරය දැක්වීමේ නුවණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කේවඩ මේ භික්ෂුවට දැන් ඕන්නම් පුළුවනි දැන් හිත හොඳට සකස් වෙලා නිසා දිවස් ඇති කරගන්න දිව්‍ය ශ්‍රවණේ ඇති කරගන්නත් පුළුවන් කියනවා මොකද්ද දිව්‍ය ශ්‍රවණේ ඕනෑම තැනක දෙවියෝ කතා කරනේවා මිනිස්සු කතා කරනේවා දුර කතා කරනේවා ළඟ කතා කරනේවා ඕන දෙයක් යාට අහන්න පුළුවන් කියනවා ඕන දෙයක් අහලා එකපාරට ඕන එකක් වෙනස හඳුන ගන්න පුළුවන් කියනවා මේක මේ වගේ කියනවා හොඳට මේ බෙර සද්ද ගැන හොඳට දන්න කෙනෙක් ගමනක් ගියාට පස්සේ මෙයාට ඇහෙනවා බෙර සද්ද බෙර ගැන හොඳට දන්න කෙනෙක් ඉතින් එයා බෙරගෙන දන්නේ කියනවා බෙරහඬ ඇහෙනකට දන්නවා මේක මේක අසවල් බෙරේ හඬ මේක අසවල් බෙරේ හඬ මේක අසවල් බෙරේ හඬ කියලා ඕන එකක් වෙන් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ආන්න ඒක තමයි ඇතිවන්නේ ඒ වගේ එක තමයි කියන ඕන එකක් හඳුනා ගන්න මේ දිව්‍ය ශ්‍රවණේ ලබා ගන්න පුළුවන් කියනවා ඊළඟට මේ භික්ෂුවට ඕන නම් මෙන්න මේකත් කරන්න පුළුවන් කියනවා මොකද්ද වෙනත් පුද්ගලයන්ගේ වෙනත් සත්වෙන්ගේ සිතේ ස්වභාවය තමන්ගේ සිතින් දැනගන්නවා සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං ති පජානාති මිරාග ද්වේෂ මෝහ ඇති වුනහම ඒව දැනගන්නවා මෙයාගේ හිත විසිරලා තියෙන්නේ කියලා විසිරලා නම් විසිරලා කියලා දැනගන්නවා මෙයාගේ හිත සංසිඳිලා තියෙන්නේ කියලා සංසිඳිලා නම් දැනගන්නවා මෙයා ධ්‍යානයක් උපදවාගෙන තියෙන්නේ කියලා ධ්‍යානයක් උපදවාගෙන නම් දැනගන්නවා මෙයා තාම ධ්‍යාන උපදවාගෙන නැහැ කියලා දන්නවා නම් දැනගන්නවා මෙයා මේ කෙලෙස් සහිත නම් එයා දැනගන්නවා කෙලෙස් රහිත නම් මේ ඔක්කොම දැනගන්න පුළුවන් කියනවා ඒකට මොන ඥානද කියන්නේ අපි පරචිත්ත විඥාන ඥානය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ කියන ඕනම මිනිසියෙකුට පුළුවන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලන්න කන්නාඩි ළඟට ගිහිල්ලා තමන්ව බලනකොට තමන්ගේ ස්වરૂපේ තමන්ගේ කැලල් තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් මේ සියල්ලම මනාකොට පේනවා මේ වගේ කියන අනුන්ගේ හිත එයාට මනාකොට පේනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම කීවද්ද එයාට ওই විදියට හිත පුරුදු කළාට පස්සේ පුබ්බේ නිවාස ඥානයත් බලන්න පුළුවන් කියනවා මොකද්ද තමන් කලින් හිටපු ජීවිත ගැන එක ජීවිතයක් ජීවිත දෙකක් ජීවිත 10ක් ජීවිත 20ක් ජීවිත 100ක් ජීවිත ලක්ෂයක් ජීවිත දසලක්ෂයක් ජීවිත කෝටියක් ආපස්සට බලන්න පුළුවන් කියනවා කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන් කියනවා මං අසවල් ලෝකේ මීට කල්ප කෝටියකට කලින් මං මෙන්න මෙහෙතන හිටියේ මගේ නම එතකොට මේක මං කෑවිවි මේවා මං මේ විදිහට එතනින් මලේ මං ඊට පස්සේ අසවල් තැන උපන්න කියලා ඔක්කොම තමන්ගේ ජීවිතය ගැන සම්පූර්ණ විස්තරේ තමන්ටම බලා ගන්න පුළුවන් කියනවා. තමන්ගේම විස්තරේ තමන්ට සැක නැතිව බලා ගන්න පුළුවන් කියනවා මොන ඥාණයෙන්ද? පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් මේ ආවේ මොන වගේ ජීවිත සංඛ්‍යාවක් මොන වගේ ජීවිත කන්දරාවක් පහු කරගෙනද මම මේ ආපු ගමන කියලා තමන්ටම බලාගත හැකි කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියනවා මිනිස්සෙක් ගමක ඉන්නවා ඉඳලා ඒ ගමේ ඉඳලා වෙන ගමකට යනවා ඒ ගමෙත් කාලයක් ඉන්නවා ඉඳලා තව ගමකට යනවා ඒ ගමෙත් කාලයක් තව ගමකට යනවා දැන් එයාට සිහි කරන්න පුළුවන් මොකද්ද මං අර ගමෙත් ඉඳලා තියෙනවා ඒ කාලේ අපි අසවල් තැන හිටියේ ඒ කාලේ මේවා කෑවා බිව්වේ ඊට පස්සේ අපි ගියා අසවල් ගමට පදිංචියට ගිහලා අපි ඒ ගමේ හිටියා ඒ කාලේ අපිට මේවා කන්න බොන්න සිද්ධ වුණා ඊට පස්සේ අපි ගියා අසවල් ගමට ඒ කාලේ දුර්භීෂයක් තිබ්බ ඒ කාලේ අපි මේවා කෑවි ඊට පස්සේ අපි අසවල් ගමට ගියා එතන මෙහෙමයි ජීවත් වුණේ ඊට පස්සේ අපි මෙතනට ආවා කියලා මෙහෙම තමන් ආපු ගමන ගැන හොඳට තමන් මේ ආවේ මේ විදිහට සැප දුක් විඳගෙන ආපු ගමනක් තියෙන කියලා තමන්ට තමන් ගැන දැනගන්න පුළුවන් කියනවා ඒක මොකද්ද පුබ්බේ නිවාසානුස්සති ඥානය ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා දිබ්බ චක්කු ඥානය මොකද්ද දිබ්බ චක්කු ඥානය තියෙනවා හිත දියුණු කරගත්තට පස්සේ එයාට බලන්න පුළුවන් කියලා මේ මිනිස්සු මැරෙන හැටි චුත වෙන හැටි සත්වයන් මිනිස්සු විතරක් නෙමෙයි සත්වයන් සතුන් මිනිසුන් චුත වෙන හැටි දකින්න පුළුවන් කියනවා. ඔව් උපදින හැටි දකින්න පුළුවන් කියනවා. හීනේ පණීති ලාමක තැන්වල උපදිනවා. උසස් තැන්වල උපදිනවා. සුවන්නේ දුබ්බන්නේ ලස්සනට උපදිනවා. කැතට උපදිනවා. සුගතේ දුග්ගතේ සුගතේ උපදිනවා. දුගතේ උපදිනවා. යතා කම්ම උපගේ සත්‍යේ පජානාති. කර්මානු රූපවම මේ සත්වයන් චුත වෙන හැටි උපදින හැටි දකින්න ලැබෙනවා කියනවා. එතකොට එයාට මෙහෙම හිතෙනවලු. අනේ මේ භවසත්ත්වය මේ කය බිදී මරණින් මතු මේ භවසත්ත්වය මේ ජීවත් වෙලා ඉන්නකම් හිත කය වචනේ කියන තුන්දරින් දුෂ්චරිතී එදිලා මිත්‍යා දෘෂ්ටික වෙලා ආර්යයන් වහන්සේලාට ගරහලා ආර්යයන් වහන්සේලාට අපහාස කළා. මේ මරණින් පස්සේ මේ මිනිසු ටික නිරේ ගිහිල්ලා දුක් විඳිනවා කියලා ඒ පේනකට එහෙම හිතෙනවා කියනවා. තව කොටසක් ඉන්න සුගතිය උපදිනවා දැක්කම අනේ මේ අය කාය වචී මනෝ සුචරිතයේදීලා ආර්යයන් වහන්සේලාට ගර්හා කරන්නේ නැතුව සම්මා දිට්ඨික වෙලා සම්මා දිට්ඨික කර්මයන් සමාදන් වෙලා කයබිදී මරණින් මතු සුගතියේ උපදිච්ච අය දකින්න ලැබෙනවා. මේ විදිහට සුගති දුගති දෙකේ උපදින අය වෙන් වශයෙන් දකින්න ලැබෙනවා දිබ්බ චක්කු ඥානේ ලැබුව එක්කෙනාට. එයා ඒක තමයි චුතුප්පාත ඥානය කියලා කියන්නේ. ඉතින් ඒක මේ වගේ කියනවා. හතරමං හන්දියේක තට්ටු නිවාසයක් තියෙනවා. මේක උඩ තට්ටුවට ගිහිල්ලා එයා බලනවා පහළ. බලනකොට පේනවා මේ පහළ සමහර මිනිස්සු ගෙවල් ඇතුළට රිංගනවා. සමහරු ගෙවල් වලින් එළියට එනවා. සමහරු මග යනවා. සමහරු හන්දියේ වාඩි වෙලා ඉන්නවා දකිනවා. මෙන්න මේ වගේ මේ සත්‍යයන්ව දකිනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා ඊළඟට කේවඩ චතුරාරි සත්‍ය අවබෝධයට හිත යොමු කරනවා කියනවා. එයා අවබෝධ කරගන්නවා කියනවා මේක තමයි දුක. එයා අවබෝධ කරගන්නවා මේක තමයි දුක හටගන්න හේතු වෙච්ච කාරණා. එයා අවබෝධ කරනවා මේක තමයි දුකින් නිදහස් වීම. එයා අවබෝධ කරනවා මේ මාර්ගය තමයි දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය. එයා අවබෝධ කරගන්නවා මේව තමයි ආශ්‍රව. ආශ්‍රව හටගන්නේ මෙහෙමයි. ආශ්‍රව නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. ආශ්‍රව නිරුද්ධ වෙන මාර්ගය මේකයි කියලා දැනගන්නවා. දැන් මේ කියපු ඥාන ටික ඔක්කොම අයිති වෙන්නේ මොන ස්කන්ධයටද? ඔව්. ප්‍රඥා ස්කන්ධයට. බුදුරජාණන් වහන්සේ වදාළ කේ වඩ ඔන්න ඕකට තමයි කියනවා අනුශාසනී ප්‍රතිහාරය කියලා කියන්නේ. ඕකට තමයි කියනවා. මේ අනුශාසනී ප්‍රතිහාරියත් අවබෝධයෙන්මයි කියන මම මේ දේශනා කරන්න කියලා කියනවා. කේ වඩේ එක දවසක් හරි වැඩක් වුණා කියනවා. මොකද්ද? භික්ෂුවකට හිතක් පහළ වුණා මේ හතර මහා ධාතු සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ කොහේද කියලා දැනගන්න. හිතලා මෙයා මොකද කළේ? සමාධිය දිනු කරගෙන ඉස්සෙල්ලා චාතු මහරජික දිවි ලෝකෙට මෙයා ගියා. ගිහිල්ලා සාතු මහරජික දෙවිවරු හම් වෙලා ඇහුවා. සතරවරන් දෙවිවරු හම් වෙලා ඇහුවා මේ දෙවියනේ මේ පටවියාපෝ තේජෝ වායය කියන සතර මා ධාතු නිරුද්ධ වෙන්නේ කොහේද? දෙවිවරු කිව්වා අනේ දන්නේ නැහැ කියන්නේ. සතරවරන් දෙවිවරු හම් වෙලා අහන්නේ කියනවා. සතරවරන් දෙවිවරු කියනවා අනේ ස්වාමීනි අපි අනේ මේ ආයිපුතුන් වහන්සේ අපි නම් දන්නේ නැහැ ඒක. මේ අහලා බලන්න කියනවා මේ ඊළඟ දිවි ලෝකෙන් ගිහිල්ලා. ඊට පස්සේ මොකද කරන්නේ? චාතු මහරජකෙන් මෙයා යනවා තව තිසාවට. තව තිසාවේ දිවි ලෝකයට ගිහිල්ලා අහනවා. ශක්‍ර දෙවිය හම්බිලා අහනවා මේ දේවේන්ද්‍රේ මම මේ ආවේ මෙන්න මේ කාරණේටයි. මේ සතර මා ධාතු නිරුද්ධ වෙන්නේ කොහේද? ඉතින් අනේ ස්වාමීනි යාමා කියලා දිවි ලෝකෙට තුනනේ ඒ ගිහිල්ලා අහන්න බලන්න කියනවා. ඒ ගිහිල්ලා අහනවා සතර මා ධාතු කොහේද නිරුද්ධ වෙන්නේ කියලා. එයා කියන ස්වාමීනි අපි දන්නේ නැහැ මේක නම්. මේ ස්වාමී කියන දිවි පුත්‍රයෙක් ඉන්නවා කියලා එයා ගාවට යොමු කරනවා. දිවි පුත්‍රයා කියන අනේ ස්වාමීනි මන් දන්නේ නැහැ තුසිත දිවි ලෝකෙට ගිහිල්ලා අහලා බලන්න කියනවා. තුසිත දිවි ලෝකෙට ගිහිල්ලා ඇහුවාන් පස්සේ එහෙද කියනවා දෙවිවරු කියනවා අපි නම් දන්නේ නැහැ මේ මේකේ ඉන්න හොඳ දිවි පුත්‍රි සන්තුසිත කියලා. එයා මුණ ගැහිලා බලන්න එතකොට පුළුවන් වෙයි විස්තර දැනගන්න කියලා. එතන ගියන් පස්සේ එතනත් කියනවා දන්නේ නැහැ කියලා. මේ විදිහට කෙමෙන් කෙමෙන් බඹලෝව දක්වා යනවා. බඹලෝව දක්වා ගිහිල්ලා කිව්වන් පස්සේ බඹලෝ වින බ්‍රහ්මවරු කියන අනේ හාමුදුරනේ අපි නම් දන්නේ නැහැ අනේ ස්වාමීන් වහන්සේ මහා බ්‍රහ්මයා තමයි කියන ওই කාරණේ දන්නවනම් දන්නේ මහා බ්‍රහ්මයා නම් මේ ඔක්කොම දන්න කෙනෙක් වසවත් වී මේ ලෝක නිර්මාණය කරපු කෙනා. ඒ නිසා එයා නම් දන්නව ඇති කියන මේ සතර මා ධාතු නිරුද්ධ වෙන තැන. මහා බ්‍රහ්මයා ළඟට ගිහිල්ලා මේ භික්ෂුව අහනවා කියන බුදුරජාණන් වහන්සේ කේවඩ දෙකින්. ඉතින් කේවඩ බඹලෝ බ්‍රහ්මයෙන් ඇහුවා ඉතින් අපි කොහොමද මහා බ්‍රහ්මයා හම්බු වෙන්නේ? එයා ඉන්න තැනක් නම් කියන්න බැරිය. නමුත් මහා බ්‍රහ්මයා පහළ වෙන එකට ආලෝකය තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නවා එතන මහා බ්‍රහ්මයා පහළ වෙනවා කියලා. එහෙනම් මම මේ ආපු එකේ මහා බ්‍රහ්මයා හම්බුලා මේ යනවා කියලා හිටියා ඒ භික්ෂුව. එතකොට අර ටික වෙලාවකින් මහා බ්‍රහ්මයා කොහොම හරි මේ එතනදී පහළ වුණා. බ්‍රහ්මයා ළඟට ගිහිලා මෙයා අහනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතු ඉතුරු නිරුද්ධ වෙන්නේ කොහේද කියලා. අහනකට මෙයා කියනවා භික්ෂුව මම තමයි මහා බ්‍රහ්මයා. මහා කාටවත් යටත් කරන්න බෑ, යටත් වෙන්නෙත් නෑ. මම මේ ලෝක සත්‍ය වසඟයට අරගෙන ඉන්නේ. මම තමයි මේ ලෝකෙ මැව්වේ. මම තමයි නිර්මාතෘ. මම තමයි මේ සීල සත්‍යයන්ගේ දෙව්පියාණන් කියලා කිව්වා. ඒ භික්ෂුව කිව්වා එතකොට මහා බ්‍රහ්මයාට, මහා බ්‍රහ්මයා මම ඔහිගෙන් ඕක අහන්න ආව නෙවෙයි. මොකද්ද? ඔහි මහා බ්‍රහ්මයා කියන බව දැන් අපි දන්නවා. මං ආවේ මේ කාරණේ අහන්නයි. මොකද්ද? සතර මහා ධාතු නිරුද්ධ වෙන්නේ කොහේද? පිරිසමෙන්දී ආයෙත් තරය ඒකම කිව්වා. මම තමයි මහා බ්‍රහ්මයා කියලා. තුන්වෙනි පාරත් එවට පස්සේ මහා බ්‍රහ්මයා මොකද කළේ? මේ භික්ෂුවගේ අතින් අල්ලගෙන පෑත්තකට එක්කන් ගියා. එක්කන් ගිහිලා ඒ භික්ෂුවට කියනවා, භික්ෂුව මේ පිරිසමෙන්දී ඔය ඇහුවේ. එතකොට ඒ භික්ෂුවන් දැනගන්නවා මම මේ කාරණේ දන්නේ නැත කියලා. කියන මම දන්නෙත් නෑ ඕක. මම සාක්ෂාත් කළා නෑ. කියන භික්ෂුව හැබැයි ඔබ වහන්සේට කියන වැඩේ වැරදුනේ. ඔබ වහන්සේ මේ විසදුම තියෙන කෙනාව අතහැරලා මොකද මේ ආවේ කියලා ඒව අපි ළඟට. කවුද? බුදුරජාණන් වහන්සේ. මං හිතන්නේ මේ මුගලන් හාමුදුරු වෙන්නේ නැති රහත් වෙන්න ඉස්සෙල්ලා ගියපු ගමනක්. මොකද මේ ආවේ අපි ළඟට? ඒ නිසා ඔබ වහන්සේගේ අතින් මේ සෑහෙන වැරද්දක් උනේ මේ ගිහිල්ලා ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ගාවට යන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න උන්වහන්සේගෙන් උත්තරي හම්බ වෙයි. බුදුරජාණන් වහන්සේ ගාවට ඉවෙලම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පහළ වුණා. වන්දනා කළේව ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පඨවි ආපෝ තේජේ වායුක සතර මහා ධාතු නිරුද්ධ වෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියන භික්ෂුව මේක මේ වගේ එකක් කියනවා. ඔන්න ඉස්සර නැව්වල මිනිස්සු පරතර හොයාගන්න මොකද කරන්නේ? කුරුල්ලෝ අරගෙන යනවා. අරගෙන ගිහලා නැව ගිහලා දිසා වැරදුනට පස්සේ ඒ කුරුල්ලන්ව අතාර නැතරට පස්සේ කොහේ හරි තැනක කුරුල්ලෙන් යම් දිසාවකට ගියා නම් ඒ පැති දූපතක් තිබ්බනම් ආපහු කුරුල්ල එන්නේ නැහැ. නැත්තම් ආයමත් හැරිලා එනවා. ඒ වගේ කුරුල්ලා ගියා නම් ඒ කුරුල්ලා ගියා කව නැගෙනහිරට දකුණට උතුරට බටහිරට ගියා දිසාවක් හම්බ වුණේ නැතුව ආයමත් නැවට ආවා. ඔහිත් ඒ වගේ වැඩක් කො මේ කොල්ලේ. ඇයි හොයාගෙන ගියා ගොඩබිම කොහෙවත් නැහැ. ආවා. ඊට පස්සේ කියන භික්ෂුව ප්‍රශ්නේ අහන්න ඕන ඔහොම නෙමෙයි කියනවා. කත්ත නුකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහ භූත අපරිසීසා නිරුද්ධಂತಿ ස්වාමීනි, මේ හතර මා ධාතු ඉතුරුට නිරුද්ධවන්නේ කොතැනද කියලා යහන්න ඕනේ කියනවා. මෙන්න මේකයි කියන උත්තරේ. දැන් ප්‍රශ්නේ ඔය විදිහට අහලා මෙන්න මෙහෙම ප්‍රශ්නේ අහන්න කියනවා. කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති, සතර මහා ධාතු පිහිටන් නැත්තේ කොහේද? කත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං, දීර්ඝ රස්ස කුඩා මහත් සුභ අසුභ යමක් නොපිහිටන්නේ කොහේද? කත්ත නාමංච රූපංච අශේෂං උපරුද්ධති, නාම රූප දෙක ඉතිරි නැතු නිරුද්ධවන්නේ කොහේද? උත්තරේ මේකයි කියනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං, එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති, එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං, එත්ත නාමංච රූපංච අශේෂං උපරුද්ධති, විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුද්ධති. මේ අනිදර්ශන විඥානය කියන්නේ රහතන් වහන්සේගේ විඥානේ. අනන්තං සබ්බතූප බං කියන්නේ මුළු ප්‍රමාණ කළ නොහැකි සියලු ආකාරයෙන් ආලෝකමත් වූ. අන්නේ විඥානයේ පටිව්‍යාපෘතිජී වායෝ පිහිටන්නේ. එතනම දීර්ඝ රස්ස මුකුත් පිහිටන්නේ. විඥානස්ස නිරෝධේන එත්තේ තංග පුරුජ්ජති, නාම රූප සියල්ලම නිරුද්ධ වෙලා යනවා කියනවා විඥානේ නිරුද්ධ වීමෙන්. විඥාන නිරුද්ධ වෙනවා කියන්නේ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. ඔන්න තමයි කියනවා ජීවිතයේ තියෙන එකම පිළිතුර, ওই ප්‍රශ්නෙට තියෙන එකම පිළිතුර ඕක කියනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පස්සේ කේවඩ බොහෝම සන්තෝෂ වෙලා බුදුරජාණන් වහන්සේගේ දේශනේ සතුටින් පිළිගත්තා. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අනුශාසනී ප්‍රාතිහාර්ය තුලින් සීලයත් සමාධියත් ප්‍රඥාවත් මනාකොට පෙන්වනවා. ඒ නිසා ඒ සීල සමාධ ප්‍රඥාවෙන් තේ උතුම් ශාසනය තුල අපට ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වේවා. සාදු.